සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලම් තේනේව ලන්ද අරහම් අරහෝතිනාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙත්වා. හොඳයි පින්නතුනි, ධර්මස්ත්‍රවණයට පෙර හැමදෙනාම පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. චතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි. චතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි. චතියන්ති ධම්මං සරණං ගච්ඡාමි. චතියන්ති ධම්මං සරණං ගච්ඡාමි. චතියන්ති සංඝං සරණං ගච්ඡාමි. චතියන්ති සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. අම්බන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඒත තුම්හෙ බික්ඛවේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලී කරණේ මෙත්තා සහගතේන චේතසා ඒකන්දි සං පරින්ත්වා විහෙරත. ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් පින්තුන් බලාපොරොත්තු වන්නේ සතිපතා සෙනසුරාදා දිනයන්හි මේ 2020 වර්ෂයේ වස් කාලයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දෙනටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. වෙස්ට් වර්ජිනියාහි භාවනා සමිතියට අනුබද්ධව සිදු කෙරෙන මේ භාවනා මධ්‍යස්ථානයේහි විශේෂයෙන්ම වස් ආරාධනා කරපු පින්නතුන්ගේ ධර්මඥානයේ දිනු කිරීම සඳහාත්, එවාගේම අනිත් පින්නතුන්ගේ මෙලෝ පරලොව සුභ සිද්ධිය සඳහා සිදු කෙරෙන මේ ධර්ම අනුග්‍රහයයි සිදුවන්නේ. පින්නතුනේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අහන්නට ලැබෙන්නේ සසර කළා වූ මහා පිනක ආනිසංසයක් විදියට. අන්නේ පිනි ආනිසංසය ඔබ අප හැම දෙනාම මේ ලබන අවස්ථාව. ඉතින් අප මේ ධර්ම දේශනාව ඉතාම ටික වේලාවයි පැවැත්වෙන්නේ. එනිසා මේ කාලය තුළ උපරිම ලෙස තමන්ගේ අවධානය යොමු කරමින් ධර්ම දේශනාවෙන් ගත හැකි උපරිම ප්‍රයෝජන ලබන්නට පින්නතුන් උත්සාහවන්ත වෙන්නට ඕන. ධර්මශ්‍රවණය කිරීම තුළින් අපට නොයසෝ දෙයක් අහන්නට පුළුවන්. අසුතං සුනාති. එවගේ මසපු දෙයක් වුණත් නැවත අහනකොට ඒක පිරිසිදු කරගන්නට පුළුවන්. සුතං පරියෝධපේති. ධර්මශ්‍රවණය කරනකොට තමන් පිළිබඳව, සත්‍යා පිළිබඳව, ලෝකය පිළිබඳව, දුක පටිසම්පාද්‍යාදී කාරණා පිළිබඳව තියෙන ගැටලු සැක සංඛා දුරු කරගන්න පුළුවන්. ඒකට කියනවා කංකං විතරති කියලා. එවගේම දෙට්ටින් උජුම් කරවති, සම්මා දිට්ඨිය තහවුරු වෙනවා. තමන්ට ලෝකයේ පිළිබඳව, යථාර්ථයේ පිළිබඳව තියෙන දැක්ම සම්මා දිට්ඨිය ප්‍රඥාව දිනු වෙනවා, පැහැදිලි වෙනවා. චිත්තමස්ස පසියදති. අඛණ්ඩව ධර්ම දේශනාව සිහියෙන් නුවණින් ශ්‍රද්ධාවෙන් අහනවා නම් තමන් හිත පිරිසිදු වෙනවා. රාග ద్వේෂ මෝහ වලින් හිත පිරිසිදු වෙලා, ඒව දුරු වෙලා, හිතෙහි කුසල චේතනා දිනු වෙලා, ඒ දිනු වෙන මානසිකත්වය තමගේ ආධ්‍යාත්මික සතුටටත්, ඒ වගේම කායික නිරෝගී භාවයටත්, මෙලව යහපතට, පරලොව යහපතටත්, ප්‍රඥාව අවබෝධය සඳහාත් ඒ කුසලය අප හැම දෙනාටම හේතු වෙනවා. අද පින්තුනි, අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි මහා වග්ගයේහි බොජ්ජංග සංයුත්තේන මෙත්ත සූත්‍රය. මෙත්ත නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකය තුළ සඳහන් වෙනවා. මෙත්තානිසංස කියලා සූත්‍රයක් තියෙනවා. මෙත්ත සූත්‍ර කියලම තව සූත්‍ර ගානක් සඳහන් වෙනවා. ආඝාත පටිවිණය කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. ඒ වගේම පටිසම්භිදා මග්ගයේ මෙත්තා කතා කියලා විස්තරයක් වෙනවා. මේ බොහෝ තැන්වලින් මෛත්‍රිය පිළිබඳව අපට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ මෛත්‍රිය ලෝක විවහාර කරන මට්ටමිනුත්, ඒ ලෝකෙ ඉක්මවලා යන මට්ටමිනුත් මේ අංශ දෙකෙන් අපට අවබෝධය ලබන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ලබා දෙන අවබෝධය තමයි නුවණ, සම්මාදිටිය ඇති කරලීම. සම්මාදිටිය ලැබුණු පමණට අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය දුර වෙනවා. ඒ ලෝභ, ද්වේෂ ආදී අකුසල මූලයන් දුර වෙච්ච පමණට හිත පිරිසිදු වෙනවා. හිතේ කුසලයේ දිනු වෙනවා, සතුට වැඩි වෙනවා. අප හැම දෙනාගේම මේ කායන බලාපොරොත්තුව සතුට දිනු කර ගැනීම. අන්නේ සතුට දිනු කර ගැනීමේ මූලික පදනම තමයි තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බාහිර දේවල් ලස්සනට තිබුණාම තමන්ට ජීවිතේ සතුට ලැබෙනවා කියලා. ඒ දේවල් වලිනුත් ඉන්නේ තමන්ගේ හිත පිරිසිදු වීමමයි. යම් කිසි කෙනෙකුට හිත දිනු කරගන්න පුළුවන් නම්, හිත පිරිසිදු කරගන්න පුළුවන් නම්, බාහිර දේවල් ඊටාම සංකීර්ණ තියෙන අවස්ථාවකදී වුණත්, පිළිකුල් සහගත තත්ත්වයක් තුළ වුණත්, තමන්ගේ හිත පිළිකුල් කර නොගෙන පිරිසිදු වූ සිතින් සතුටෙන් කාලය ගත කරන්නට අපට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට, ස්තම්භ දෙකකට, පිලර්ස් දෙකකට ගොනු කරන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය, අනෙක ප්‍රඥාව. මෛත්‍රියත් ප්‍රඥාවත් කියන මේ කරුණු දෙකට බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා ගොනු කරන්න පුළුවන්. ලෞකික වශයෙන් ඉහළටම ආධ්‍යාත්මික ශක්තිය දිනු කර ගන්න ක්‍රමය මෛත්‍රී භාවනා තුළින් විස්තර වෙනවා. ලෝකෝත්තර වශයෙන් තමන් හිත ඉහළින්ම අවිද්‍යාව මූලික වෙලා තියෙන සීල අකුසල මුලයන් දුරු කරන්නට ප්‍රඥාව හේතු වෙනවා. මෙන්න මේ අංශ දෙකෙන් තමයි සම්පූර්ණ බුදුදහම ඉදිරියට යන්නේ. ධර්මයේ නොයෙක් ස්ථාන ගැඹුරින් විස්තර කරනකොට, විමසලා බලන විට අපට මේ කාරණා දෙක ඉතාම පැහැදිලියි. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වේලාම සූත්‍රයේ දැක්වෙන එක පැත්තකින් කොහොමද අපි ආධ්‍යාත්මික දියුණු වෙන්නේ. දානමය වශයෙන් කුරා කුහුඹියගේ පටන් රහතන් වහන්සේ දක්වා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්වා, නැත්නම් මහා සංඝරත්නය දක්වා දානයේ දියුණු කරගත හැකි ආනිසංස ක්‍රමානුකූලව විස්තර වෙනවා. එහෙම විස්තර කළ දානයේ උපරිම කුසලයේ සාංගික දානමය හැටියට දක්වලා, ඊට පස්සේ සතර දිගින් වඩන සංඝයාට ආවාස පූජාවක් කිරීම ඉහළ පූජාවක් විදියට, දානයක් විදියට දැක්වෙනවා. ඇතැම් අවස්ථාවකදී සබ්බදානං ධම්මදානං ජිනාති කියපු ආකාරයට සියලු දානයන් අතුරින් ධර්ම දානෙ උතුම් කියලා දේශනා කළා. දානය පිළිබඳව මෙහෙම කරුණු සාකච්ඡා කරන අතරේදී වේලාම සූත්‍රයේ ඊළඟට දැක්වෙනවා, ඒ දානයට වඩා ආනිසංස දායි යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම්, ඒ තෙරුවන් සරණ යාමට වඩා යම් කිසි කෙනෙක් කුටානි සංසදායේ පංචශීලය ආරක්ෂා කරනවා නම්, පංචශීලය ආරක්ෂා කිරීමටත් වඩා භාගතුන් වහන්සේ දේශනා කරනවා, යෝචේ ආත්මසෝ ගන්ධෝහන මත්තම්පි මෙත චිත්තං භාවේති, යම් කිසි කෙනෙක් අන්තමසෝ ආම වශයෙන් සුවඳ හමන යම් කිසි ස්ථානයකින් මලකින් සුවඳ හමන තරම් ඉතාම ස්වල්ප වේලාවක් නමුදු මෙත්සිත වඩනවා නම් ඒක ඉහළම කුසලයක් කියලා. ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදියට මෛත්‍රිය දක්වලා තියෙනවා. ඉතාම සුළු මොහොතක් මෛත්‍රිය වැඩුවත්, එක සත්වයේ කර්මණු කරගෙන වැඩුවත්, ඒ මෛත්‍රිය ආනිසංසය ඉතාම ඉහළ කුසලයක් විදියට ලෞකික කුසල දක්වද්දී භාගතුන් වහන්සේ විස්තර කරනවා. එහෙම දක්වලේ වේලාම සූත්‍රයේම ඊළඟට දක්වනවා, යෝච අච්චරා සංඝාත මච්ඡම්පි අනිච්ච සංඥං භවෙය්‍ය ඉදං තතෝ මහප්පලතරං කියලා. යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥා වඩනවා නම් අසුරු සැනක් ගන්න මොහොතක්, ඒ අසුරු සැනක් ගන්න මොහොත කියන්නේ තමන්ගේ ඇඟිලි දෙක එකතු කළ ශබ්දයක් නැගෙන අවස්ථාවක්. ඒ තරම් ස්වල්ප වේලාවක්. නමුදු යම් කිසි කෙනෙක් ඇස, රූපේ, චක්කු විඥාන ආදී ආයතන පිළිබඳව, රූප වේදනා ආදී ස්කන්ධ පිළිබඳව, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු පිළිබඳව, නාම රූප පිළිබඳව, මේ කාරණා පිළිබඳව අනිත්‍ය සංඥා වඩන දක්ෂ වෙනවා නම්, අන්නේ වඩන මොහොත තුළ මේ ලෝකයේම දුකෙන් ඉක්මලා ඉහළම කුසලයක් කරා තමගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගැත ඇති මාවත භාගතුන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේ විදියට පින්නතුනි, එක පැත්තකින් මෛත්‍රියත්, අනිත් පැත්තෙන් ප්‍රඥාවත් බුදුදහම තුළ විස්තර කරනවා. එනිසා වර්තමානයේහි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව තමන්ගේ ආධ්‍යාත්මික සතුට ඉහළටම පත්කර ගැනීම. අන්න ඒ ගමන් මාවතේ පින්නතුනි, නුවණැති කෙනෙක් විසින් තීරුම් ගත යුතු මේ ප්‍රධානතම කාරණය තමයි. අපි කොයි ආකාරයෙන්ද තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න ඕන කියන කාරණය. එහෙනම් එක පැත්තකින් ලෝකයේ තුල ඉඳගෙන සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කියපු විදියට දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියපු විදියට එක පැත්තකින් දානියත් අනිත් පැත්තෙන් පංචශීලියත් අනිත් පැත්තෙන් මෛත්‍රී සිතවිල්ලත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විදියට වඩන ගමන් සමාධිතිය පෙරට කොටගෙන අපට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන් නම් ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන විදියට දස සංඥාම වඩන්න පුළුවන් නම් පින්නතුනි මේක තමයි අපට ලෞකික මට්ටමේ වුණොත් ලෝකෝත්තර මට්ටමේ වුණොත් ජීවිත ජයගත හැකි මාර්ගය. භාගතුන් වහන්සේ සාරසංකේ කල්පලක්ෂයක පරිශ්‍රණයක ගවේෂණයක අග්‍රතම ඵලය තමයි මෙහිදී බුදුහාඳුර අපට පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ ගමන් මගේදී පින්නතුනි ආරම්භයේ පටන්ම ක්‍රමානුකූලව අපේ හිත දියුණු කරගත හැකි මාවතයි බුදුරජාණන් වහන්සේ නිතරම පැහැදිලි කරන්නේ. මේ සඳහන් වන මෙත්ත සූත්‍රය අපට එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳවත් අනිත් පැත්තෙන් බුදුදහමේ තියෙන සුවිශේෂත්වයක් කියන කාරණා දෙක පැහැදිලි කරගන්නට පුළුවන්. මේ සූත්‍රයේ පදනම තමයි එක් පැත්තකින් භාගතුන් වහන්සේ මෛත්‍රිය විස්තර කරනවා, අනිත් පැත්තෙන් බුදුදහමේ සුවිශේෂත්වය වෙනත් ආගම් දර්ශන වලට සමගාමීව බුදුදහමේ තියෙන විශේෂත්වය පැහැදිලි කරනවා. ඇතැම් විට අපේ බෞද්ධයනොත් හැම ආගමක්ම හැම දර්ශනයක්ම එකයි හොඳ දෙයක් කරන්න කියලා තියෙන කියලා සමාජ හිතන අවස්ථා තියෙනවා කියන අවස්ථා තියෙනවා. අන්න ඒකට සමන්ට පිළිතුරක් තමයි මෙන්න මේ සූත්‍රය. එනිසා එක පැත්තකින් මෛත්‍රිය පිළිබඳව බුදුදහමේ නොඑක් තැන තියෙන කරුණු අපි වෙලාවේ හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් බුදුදහම වෙනත් ආගම් එක්ක බලනකොට තියෙන විශේෂත්වය බුදුදහමේ සුවිශේෂත්වය අපි තේරුම් ගත යුතුයි. භාගතුන් වහන්සේ වරක කෝලිය ජනපදයේහි වාසය කරන අවස්ථාවෙහි ඒ කෝලිය ගමෙහි එක්තරා නියං ගමක වාසය කළා. ඒ නියං ගමට සඳහන් කළේ හලිද්ද වසන කියලා. මේ හලිද්ද වසන කියන නියං ගමෙහි භාගතුන් වහන්සේ වැඩින්න අවස්ථාවේදී එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් දිනක් උදෑසන පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කළා උන්වහන්සේලා මගට යනකොට තීරුම් ගත්ත තාම උදෑසන වැඩි කියලා. පිණ්ඩපාත යන වෙලා කල් තියා කියලා තීරුම් ගත්තා. තීරුම් ගත්ත මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා ඒ සමීපයේ තියෙන අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාමයක් තිබුණා. ඒ ආරාමයට ගියොත් හොඳයි කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයනොත් ඇතැම් ශ්‍රාවකයන්ගේ ආශ්‍රම වලට ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් කර්මඵල අදහන ශ්‍රාවකයන්ගේ ආශ්‍රම වලට වැඩම කරපු අවස්ථා තියෙනවා. අනේ වෙනි අවස්ථාවක් තමයි මේක දැක ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු අවස්ථාවේදී ඒ පරිබ්‍රාජකයන් ස්වාමීන් වහන්සේලා සුහදව පිළිගත්තා. පිළිගෙන උන්වහන්සේලා සමග සතුරු ස්වාමීන්ගේ කතා පැවැත්තුවා. කතා පවත්වාගෙන ඉන්න ගමන් මේ ස්වාමීන් වහන්සේලාට එක්තරා කාරණයක් සඳහන් කරනවා. මොකද මේ කාරණේ ඔවුන් කියනවා, "ඇවත්නි, ඔබේ ශාස්ත්‍රවරයෙ වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ හිතෙහි පංච නීවරණ ඇති කරලන, හිත අපිරිසුදු කරවන මේ කෙලෙස් දුරු කිරීම සඳහා මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා ඔබට අනුශාසනා කරනවා." මේ පරිප්‍රාජකයන් මොකද කියන්නේ? ඔවුන් කියනවා මේ ස්වාමින් වහන්සේලාට, "ඇවැත්නි, ඔබේ ශාස්ත්‍රවරයා වෙච්ච ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔබට අනුශාසනා කරනවා. කොහොමද? හිතේ තියෙන කෙලෙස් දුරු කර ගැනීම සඳහා, පංච නීවරණ දුරු කර ගැනීම සඳහා, හිත අපිරිසුදු කරන කෙලෙස් වලින් හිත මිදවීම සඳහා සතර බ්‍රහ්ම විහරණ වඩන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ හතර වඩන්න කියලා ඔබට අනුශාසනා කරනවා." ඒ කාරණේම තමයි අපි සඳහන් කරන්නේ. අපේ ආගමේ සඳහන් කරන්නේ මෙන්න මේ කරුණු හතරමයි කියලා සඳහන් කළා. මෙන්න මේ අවස්ථාවේදී පින්නතුනේ මේ ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාවේදී නිසි අවබෝධයක් ලැබුණේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. පරිබ්‍රාජකයන් කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා කියනවා පංච නීවරණ දුරු කරන්න. අපිත් ඒකමයි සඳහන් කරන්නේ. අපිත් පංච නීවරණ දුරු කිරීමට මේ අනුශාසනා කරනවා සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා. ඉතින් අප දෙගොල්ලම සමානයි නේද කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශාසනයත් අපේ පරිබ්‍රාජකයන්ගේ ශාසනයත් මේ දෙකම සමානයි නේද කියලා සඳහන් කළා. මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේලාට නිසි පිළිතුරක් දී ගන්න බැරුව ගියා. උන්වහන්සේලෙක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නිහඬව පින්ඩ පාති කරගෙන නිමාවටපත් වෙලා භාගතුන් වහන්සේ හමු වෙනට ආවා. භාගතුන් වහන්සේ සමීපෙට වැඩම කරපු මේ ස්වාමින් වහන්සේලා මේ වෙච්ච සිදුවීම සඳහන් කළා. ස්වාමිනිය අප උදෑසන පින්ඩ පාති වැඩම කළා. ඒ අවස්ථාවේදී කල් වේලා තිබෙච්ච නිසා අපේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාමයකට ගියා. ඒ අවස්ථාවේදී පරිබ්‍රාජකයන් අපට කාරණයක් සඳහන් කළා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ පංච නීවරණ දුර කර ගැනීමට, සිතේ කෙලෙස් දුර කර ලීමට, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා අනුශාසනා කරනවා. අපි මේ කාරණේමයි සඳහන් කරන්නේ. අපිත් කියන්නේ පංච නීවරණ දුරු කිරීමට මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා ඕන් අපෙන් විමසා සිටියා. නමුත් ස්වාමින් වහන්සේ අපට ඒකට පිළිතුරක් දී ගන්න බැරුව ගියා. අපි ඒක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ, අපි නිහඬව ආවා කියලා. මෙන්න මේ අවස්ථාවේදී භාගතුන් වහන්සේ ඊටම වැදගත් කාරණයක් මේ ස්වාමින් වහන්සේලගෙන් අහනවා. මොකක්ද අහන්නේ? අහනවා, මහණෙනි, ඔබට මේ අවස්ථාවේදී කියන්න තිබුණ නේද? ඔබ ඒ කියන මෛත්‍රිය, ඔබේ ශාසනයේ ඒ සඳහන් කරන මෛත්‍රිය කින් ගතිකා හෝති, කින් පරමා, නැත්තම් කින් පලා, කින් පරියෝසානා, ඔබේ ඒ ශාසනයේ තියෙන මෛත්‍රිය කුමක් ගතියකට ඇද්ද? නැත්තම් ඒ මෛත්‍රිය වැඩිමෙන් කුමන ගතියකටද, කුමන භවයකටද, කුමන ස්වභාවයකටද යන්නේ? ඒ වඩන මෛත්‍රිය කුමක් පරම කොට ඉන්නවද? ඒකේ අවසාන පරමාර්ථය, අවසාන ඉලක්කය මොකද්ද? ඒ වගේම කිම් පලා, එහි ප්‍රතිඵලය මොකද්ද? කිම් පරියෝසානා, ඒ මෛත්‍රිය අවසාන ඵලය, අවසානය කුමක්ද කියලා අහන්න තිබුණා නේද ඔබට කියලා. මේ ස්වාමීන් වහන්සේලගෙන් අහනවා, මහණෙනි, ඔබට ඒ වෙලාවේ අහන්න තිබුණනේ ඔබේ ශාසනයේ ඒ වඩන මෛත්‍රිය කුමක් ගතියකට ඇද්ද? ඒ වගේම කුමක් පරම කොට ඇද්ද? ඒ වගේම කුමක් ඵලය කොට ඇද්ද? ඒ වගේම කුමක් අවසානය කොට ඇද්ද කියලා ඔබට ඒ වෙලාවේ අහන්න තිබුණා නේද කියලා. මහණෙනි, ඔබ ඒ ප්‍රශ්නේ අහුවනම් ඔවුන්ට ඒ වෙලාවේ උත්තර දී ගන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හෝ ඒ තථාගතයන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රුතව ශ්‍රාවකයෙකුට හැර මෙහෙම අහන ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙනවා. එයා සතර බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වඩලා පංච නීවරණ එයත් හදංග වශයෙන් නැත්නම් විස්කම්බන වශයෙන් දුරු කරන්න පුළුවන්. නමුත් සමුච්ඡේද වශයෙන් දුරු කරන මේ මාවත ඔවුන්ගේ ශාසනවල නැහැ. අනුසය වශයෙන් උත් මේ කෙලෙස් දුරු කරන ක්‍රමය ඒ ශාසනවල නැහැ. එනිසා ශ්‍රුතව ශ්‍රාවකයෙකුට හැර මේ ශාසනයෙන් අසා දැනගත්තු කෙනෙකුට හැර වෙනත් කෙනෙකුට ඔබ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට උත්තර දී ගන්න බැරි වෙනවා කියලා සඳහන් කළා. මෙන්න මෙතන ඉඳන් පින්නතුනි වැදගත් කරුණු ටිකක් සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ කරුණු සාකච්ඡා කරන කලින් අපි මුලින් මෛත්‍රිය වැඩිමේ ආනිසංශ කොයිතරම් වැදගත්ද, කොයිතරම් අපිට ප්‍රයෝජනවත්ද කියන කාරණය අපි සලකා බලන්න වටිනවා. පින්නතුනි, මා හිතන්නේ මෛත්‍රිය තරම් කරුණු අපේ ධර්මයේ තුල අහල නැති වෙන්න පුළුවන්. එවගේම කරණිමෙත සූත්‍රය තරං සූත්‍රයක් වෙන සූත්‍රයක් අපි සජ්ජහනා කළ නැති වෙන්න පුළුවන්. නමුත් කල්පනා කරලා බලන්න පිනොතිනේ කොයිතරම් දුරට අපේ ජීවිතයට අපි එක සම්බන්ධ කරගෙන තියනවාද කියලා. පිනොතිනේ අපේ හිතේ ප්‍රධාන වශයෙන් අකුසල මූල තුනක් ඇති වෙනවා. ඒ තමයි ලෝභ, ద్వේෂ, මෝහ කියලා. ලෝභය දුරු කර ගැනීම සඳහා දන් දීම කිසියම් ප්‍රමාණයකින් හේතු වෙනවා. නමුත් ද්වේෂය දුරු කරන්න නම් අපට එක පැත්තකින් සිල්වත් බවත් අනිත් පැත්තේ මෛත්‍රියත් වඩන්න වෙනවා. මෝහය දුරු කර ගැනීම සඳහා අපට ප්‍රඥාව දිනු කරන්න වෙනවා. ධර්ම ශ්‍රවණය තුලින් දැනුම ඇති කරගෙන අනිත්‍ය සංඥාවාදී කාරණා අපි වඩන්නට ඕන. මේ ද්වේෂය තමයි පින්නතුනි අපේ හිතේ තියෙන ලස්සන නැති කරන, හිතේ කුසලයේ නැති කරන ප්‍රධාන කරුණ බවට පත් වෙන්නේ. මානසික රෝග වලට ප්‍රධානතම කරුණක් බවට පත් වෙලා තියෙන අනිත්‍ය සමග තියෙන අමනාපය. ඒ නිසා මානසික ආතතිය තියෙන බොහෝ දෙනෙකුට මානසික ප්‍රතිකර්මයක් විදියට සඳහන් කරන එක ප්‍රතිකර්මයක් තමයි මෛත්‍රිය වඩන්න කියන කාරණය. ඒ මෛත්‍රිය වැඩීම තුළින් එක පැත්තකින් ද්වේෂය දුර වෙනව විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් තමන්ගේ හිතේ තියෙන ලෝභකමත් ටිකෙන් ටික අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. දස අකුසල් පිළිබඳව පින්නතුන් අහලා ඇති. දස අකුසල් වලින් කරුණු හතරක්ම මුල් වන්නේ මේ ද්වේෂය නිසා. ප්‍රාණඝාතයේ සිද්ධ කරන්නේ ද්වේෂයේ මුල් වෙලා. ඒ වගේම කේලම් කියන්නේ ද්වේෂයේ අකුසලයේ මුල් වෙලා. ඒ වගේම පරුස වචන කියන්නේ ද්වේෂයේ කියන අකුසල මූලයේ හේතු වෙන්නේ. ඒ වගේම වෙනම ව්‍යාපාද කියලා වෙනම අකුසලයක් තියෙනවා. ඒකත් සිදු වෙන්නේ මේ ද්වේෂයේ කියන අකුසල මූලය නිසා. දස අකුසලලින් කාරණා හතරකටම මුල් වන්නේ පින්නතුනේ මේ ද්වේෂයේ කියන අකුසල මූලය. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් බලාපොරොත්තු වෙනවා නම්, හිතේ මානසික සෝයක් දිනුවක් බලාපොරොත්තු වෙනවා නම්, අන්නේ තැනැත්තා විසින් කළ යුතු ප්‍රධානතම කාරණයක් විදිහට සඳහන් කළේ සබ්බේ සත්තා භවන්තු සුඛිතා, සීළු සත්වෝ සුවපත්ත්වා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න. ඒක සිතින් විතරක් නෙවෙයි, මෙත්තා සාගත මනෝ කර්මය විතරක් නෙවෙයි, මෙත්තා සාගත කාය කර්මය, කයින් කටයුතු කරනකොටත් මෛත්‍රී සාගතව කරන්න ඕන. මෙත්තා සාගත වචී කර්මය, මෛත්‍රී සාගතව වචන කතා කරන්නට ඕන. මෙන්න මේ තුනම දිනපතා නිතිපතා හැම මොහොතකදීම උදේ නෙද්දක පියාගෙන භාවනා කරන අවස්ථාව විතරක් නෙවෙයි. කරණිමෙති සූත්‍රයේ තාම පැහැදිලිව දැක්වෙනවා තිට්ඨං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස් විකද මිද්දෝ කියලා. සතර ඉරියව්වේදීම තමන් අවදීන් සිටින හැම වෙලාවකදීම වඩන්න පුළුවන් භාවනා කමඨහනක් විදියට තමයි මෛත්‍රිය සඳහන් කරන්නේ. මෛත්‍රිය වඩන පමණට පින්නතුනි අනිත් අය සමග තියෙන හිතේ විරසක බව ගැටුම ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ මෛත්‍රියේ ඉහළම පරමාදර්ශයේ විදියට ධර්මයේ සඳහන් වන්නේ අම්මා කෙනෙක් ඒ අම්මටින් එකම දරුවාට දක්වන සෙනෙහස වගේ ආදරයක් සැලකිල්ලක් අනිත් කෙනා කෙරේ දක්වනවා. ඒ තත්ත්වයෙන් එක පින්නතුනි ලේසි නෑ. නමුත් මේ මට්ටමට හිත දියුණු කර නොගෙන අපට නිර්වාණය කරා ළඟා වෙන එකක් පින්නතුනි පහසු කාරණයක් නෙවෙයි. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අපට දේශනා කරනවා. මෛත්‍රී වඩන්න වඩන්න පින්නතුනි අපේ හිතේ කුසලයේ හුඟක් දිනු වෙනවා. තමන් ලෞකික වශයෙන් බලාපොරොත්තු වෙන යහපත් පරමාර්ථ තියෙනවා නම් ඒ බොහොමයක් දිනු කරගන්නට හේතු වෙනවා. කුද්දකනිකායේ සූත්‍රයක් සඳහන් වෙනවා මෙත්තා චේතු විමුක්ති කියලා සූත්‍රයක්. ඒ සඳහන් වෙන ඕපදික පුණ්‍ය කිරිය වත්තු ගැන උපදි සම්පත් ලබා දෙන, ඒ කියන්නේ ලෞකික කුසල අතරින් ඉහළම කුසලයේ විදිහට සඳහන් කරන්නේ මෛත්‍රී වැඩීම. ලෞකික වශයෙන් සිද්ධ කරන දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සියල්ලක් මේක ගොඩකට අරගෙන එක පැත්තක තිබ්බත් මෛත්‍රී වැඩීමෙන් ලැබෙන ආනිසංසයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. පෙන් තේරුම් ගන්න පුළුවන් පිනොතිනි කොයි තරම් ප්‍රබල කුසලයක් තමන්ගේ හිතේ ජනිත වෙනවාද කියලා මෛත්‍රී වැඩීමත් සමගම. ඉතින් මේ දේ කරන්න එක පැත්තකින් අපේ හිතේ අනිත්‍යය සමග තියෙන අමනාපය දුර වෙනවත් එක්කම හිතේ පීඩණිය අඩු වෙනවා වගේම මෛත්‍රී කරන කෙනා මෛත්‍රී නැවතෙන්නේ නැහැ. ඒ කෙනාට කරුණාවත් ඇති වෙනවා අනිත්‍යය ගැන. දුක් විඳින සත්‍යයන් ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි සැප විඳින සත්‍යයන් ගැන මුදිතා ගුණයක් ඇති වෙනවා. ඒ වගේම මේ දෙකේම අවබෝධයත් එක්ක විශේෂයෙන් කර්මඵල අවබෝධයත් එක්ක සමහර අවස්ථාවල තමන්ට පාලනය කරන්න බැරි ලෝක තත්ත්වයන් ගැන උපේක්ෂා සාගත බව මැදහත් බවත් ඇති කරගන්නවා. මෙන්න මේ සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා මෛත්‍රිය නිසිසේ අපි ප්‍රගුණ කරනකොට. මෛත්‍රිය වැඩීම තුළින් පින්නතුනේ විශේෂයෙන් ලැබෙන අවබෝධයක් තමයි කරුණා ගුණය ඉස්මතු වෙනවා. සාමාන්‍ය කෙනෙකුට ආහාරයක් පානයක් දෙන්න විතරක් නෙවෙයි, තමන්ට පේනෝ මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයන් බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා මරණයට පත්වෙල දුගති ගාමි වෙන සත්‍යයන් කියන එක පේනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සත්‍යයන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේම ඥාතීන් නේද, මෙයාත් ඥාතීන් නොවුනත් සසරගත ජීවිතවල තමන්ගේම අම්මා තාත්තා දරුවන් වෙල හිටියා නේද මේ මිය ගිහිලා දුගති ගාමි වෙන්නේ කියලා ලෝකේ ගැන බලවත් අනුකම්පාවක් ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයා හොඳට ඉන්න දක්ෂයන් පිළිබඳව තමයි මෛත්‍රිය, සුහදතාවයේ මිත්‍රත්වය ඇති කරගන්නේ. නමුත් පින්වත්නි, අම්මා කෙනෙක් දරුවෙක් දැස බලනවා ගියා කල්පයට ආවට පස්සේ මෛත්‍රිය දිනු කරන කෙනෙක් නිතරම බලන්නේ අසාධාරණයන් සිදුවන අකටයුතුකම් කරන අය ගැන තමයි වැඩිපුර අවධානය යොමුන්නේ. ඇයි ඒකට හේතුව? බලන්න පින්වත්නි, අම්මා කෙනෙකුට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ 4 දෙනාගේම දරුවෝ 3 දෙනෙක්ම හොඳට ඉගෙන කියාගෙන ඉහළම රැකියා කළා ඉතාම සෞභාග්‍යමත් ඉන්නවා නම් එක දරුවෙක් අකීකරු වෙලා බොහොම දුකසෙ ඉන්නවා නම් අම්මා වැඩිපුරම ආදරේ කාටද? අම්මා වැඩිපුරම අවධානය යොමු කරන්නේ කාටද? අර අවසාන දරුවා ගැන පින්නතුනි. යම්කිසි කෙනෙක් වරදක් කළ ලෝකයේ ප්‍රබලතම වරදක් කරලා කෙනෙක් එල්ලුම් ගහට නියමවතින් ලෝකෙම මිනිස්සු කියයි හොඳයි හොඳ වැඩේ කියලා. ඔය කරපු වැරදට හොඳම දඬුවම දෙන්නේ කියලා බොහෝ දෙනෙක් සතුටු වෙයි. නමුත් පින්නතුනි, ඒ මරණයට ලක්වන වරදකරුවාගේ අම්මා ජීවත් වනවතින් ඒ අම්මාට කොයි වගේ හැඟීමක් ඇති වේද? ඒ අම්මාට හිතයනේ මේ වරදට දඬුවම මට දුන්නා නම් හොඳයි, මගේ ඇස් දෙක ඉදිරිපිට මගේ කුසින් බිහි වෙච්ච දරුවා මරණයට පත් වෙනවා දකින්නට මට පුළුවන් කමක් නැහැ, මට ඒක දරා ගන්න බෑ කියන හැඟීමක් ඇති වෙනවා. පින්නතුනි, මෙන්න මේ වගේම තමයි මෛත්‍රිය දිනු වෙන්න වෙන්න අර දක්ෂ නිවැරදිව ඉන්න ලස්සනට පිළිවෙලට ඉන්න අය ගැනට වඩා අවධානය යොමු කරන්නේ අසරණ වෙච්ච අකටයුතුකම් කරන අය ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කළා. ඒ අය ගැන දුකෙන් නිදහස් කරවන්නට අවධානයක් අවබෝධයක් අපට ඇති වෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි අපි අනිත් අයගේ දුකේදී දුක් වෙනවා කියන කාරණේ. මේ බර්න් අවුට් වෙන්න නෙමෙයි මේ කියන්නේ. අපි ධර්මය තුලින් දක්ෂ වෙන්නට ඕන. එක පැත්තකින් කරුණාව දක්වන ගමන් අනිත් පැත්තෙන් අපි මානසික නොවැටීමටත් අපි දක්ෂ වෙන්නට ඕන. ඒකට තමයි අපි උපේක්ෂාව දිනු කරන්නේ. ඒ සඳහා තමයි අපි පින්නතුනි අනිත් සංඥා වඩන්නේ. මෙන්න මේ දෙකම සමබරව ගියොත් තමයි අපට වඩාත් ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. මෛත්‍රී දිනු කරලීමේ පිළිබඳව විශේෂ සූත්‍රයක් සඳහන් වෙනවා, ආඝාත පටිවිණය කියලා සූත්‍රයක්. ආඝාතේ නැත්තම් ద్వේෂය දුරු කරන්නේ කොහොමද? ద్వේෂ පාලනය කරන්නේ කොහොමද කියලා. දේශපාලනය නෙවෙයි, පොලිටික්ස් නෙවෙයි, ద్వේෂ පාලනය, ඇංග මැනේජ්මන්ට්. ద్వේෂය පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන තමයි ආඝාත පටිවිණය සූත්‍රයෙන් දැක්වෙන්නේ. මේ සූත්‍රයේ කරුණු පහක් ගැන සඳහන් වෙනවා. එකක් තමයි එක්තරා කෙනෙක් ඉන්නවා කයෙන් අපිරිසිදු දේවල් කරන්නේ. කියන්නේ කායිකව වැරදි දේවල් කරනවා. නමුත් ඒ කෙනා වාචිකව හොඳ දේවල් කරන්නේ, වචනෙන් හොඳ වචන කතා කරන්නේ. ඒ අය ඇතමිට මනසෙනුත් යම් යමිට හොඳ දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී එයාගේ අර කයින් වැරදි දේවල් සිද්ධ වුණත්, ඇතමිට සිතින් නරක දේවල් සිද්ධ වුණත්, වචනෙන් හොඳ දේවල් කරන කෙනෙක් කියන හැඟීමෙන් එයා ගැන හිතලා සුභවාදීව හිතලා එයාට අපි සමාව දෙනවා. එයා ගැන තියෙන අමනාපය දුරු කරගන්නවා. මේක අමනාපය දුරු කරන්නේ එක දුරු කිරීම එක ක්‍රමයක්. ඒක උපමාවක් ඇහිර දක්වනවා. හරියට අහක දාලා තියෙන රෙදි කැවැල්ලක්, පාන්සුකුළු රෙද්දක්. ඇතැමිට අපිරිසිදු වෙච්ච කෑල ඉවත් කළ පිරිසිදු කෑල ගන්නවා වගේ කෙනා කල්පේ හිතලා අර අපිරිසිදු කාය කර්මය අමතක කරලා පිරිසිදු වා කර්මය ගැන හිතලා ඒ තැනැත්තා පිළිබඳව අප්‍රසාදය අමනාපය දුරු කරගන්න කියලා. දෙවනි කාරණේ විදියට දක්වනවා, තවත් කෙනෙක් ඉන්නවා එයා වචනෙන් අපිරිසිදු වචන කතා කරන්නේ, අයහපත් වචන කතා කරන්නේ. නමුත් එයා කායිකව කයින් හොඳ දේවල් කරන්නේ. ඒ අවස්ථාවේදී එතනත්තාගේ අර කයින් කරන හොඳ දේවල් ගැන හිතලා වචනෙන් කරන දේ අමතක කරලා පසෙක තියලා අමනාපය දුරු කරගන්න කියලා. ඒක හරියට උපමාවක් හැටියට දක්වන්නේ අපට පිපාසිත වතුර බොන යන අවස්ථාවේදී ළිඳක ඉහළ දිවසේල් තියෙනවා නම් ඒ උඩ තියෙන අපිරිසුදු දේවල් ටික අයින් කරලා තමන් වතුර බීලා පිපාසය සංසිඳව ගන්නවා වගේ අර අපිරිසිදු වාක් කර්ම තියෙන පිරිසිදු කාය කර්ම තියෙන කෙනාගේ පිරිසිදු කාය කර්ම ගැන හිතලා අමනාපය දුරු කරගන්නයි කියලා. තුන්වෙනි අවස්ථාවේදී දක්වන්නේ යම් කිසි කෙනෙක් ඉන්නවා කයනොත් වැරදි දේවල් කරන්නේ, වචනනොත් නරක වචන කතා කරන්නේ. නමුත් එයා කලින් කලට සිතින් හොඳ සිතුවිලි හිතනවා. අන්‍ය අවස්ථාවේදී මේ තැනැත්තාගේ කායික වාචික දේ පසෙක තියලා මේ තැනැත්තා හිතින් හොඳ දේවල් කරනවා කියලා හිතලා එයා ගැන සුභවාදීව හිතලා අමනාපය දුරු කරගන්නයි කියලා. ඒක හරියට පිපාසිතව දුෂ්කර මාවතක යන අවස්ථාවේදී හරියට මාර්ගයක ගවයෙක්ගේ කුරේ කුරක් රැඳිච්ච තැනක කුරයක් පොළවේහි සනිට වහන් වෙච්ච තැනක වතුර ටිකක් තියෙනවා නම් පිපාසිත වෙච්ච තැනැත්තෙක් ධන ගහලා ඒ වතුර ටික පානය කරන්න වගේ අර දුසිරිත් තියෙන දුසිරිත් වචන කතා කරන එහෙත් මානසිකව සිතුවිලි හොඳ සිතුවිලි විටින් විට හිතන කෙනාගේ මානසික පැත්ත ගැන හිතලා තමන්ගේ හිතේ ද්වේෂය දුරු කරගන්න කියලා. තවත් කෙනෙක් තේකිනා කයිනොත් වැරදි දේවල් කරන්නේ, වචනනොත් වැරදි වචන කතා කරන්නේ, සිතනොත් වැරදි සිතුවිලි නිතරම හිතන්නේ. මෙවැනි තැනැත්තෙක් මුණ ගැහෙන අවස්ථාවේදී කල්පනා කරන්න මේ තැනැත්තා සැපේ නෙවෙයි දුකෙන් ඉන්නේ. මේ ජීවිත කාලේනොත් දුකේ තැනැත්තා ඉඳලා පරලොවත් මියා දුගතිගාමි වෙන්න දැන් සෝදානමින් ඉන්න අවස්ථාවක් කියලා හිතලා තමන් හිතේ යමනාපය දුරු කරගන්න කියලා. පස්වෙනි අවස්ථාව සඳහන් කරන්නේ තවත් කෙනෙක් ඉන්නවා කයිනොත් හොඳ දේවල් කරන්නේ, වචනනොත් හොඳ වචන කතා කරන්නේ, සිතනොත් හොඳ සිතුවිලි හිතන්නේ. මෙවැනි තැනැත්තෙක් මුණ ගැහෙන අවස්ථාවේදී හරියට පිපාසිත කෙනෙක් ලස්සන විලක් ළඟට ගිහිල්ලා පිරිසිදු වතුර ඇති පස් පියුමෙන් සැදී විලක් ළඟට ගිහිල්ලා විලේ වතුර බීලා, විලට බැහැලා වතුර නාලා ගොඩ ඇවිල්ලා විල සමීපයේ තියෙන ගසක් මුල සෙවණෙහි සැනසීමෙන් ඉන්නා වගේ තමන්ට ජීවිතේ මුණ ගැහෙන කයින් සිතින් වචනෙන් හොඳ දේවල් කරන කියන සිතන පුද්ගලයා මුණ ගැහෙච්ච අවස්ථාවේදී අර පිරිසිදු පැන් තියෙන විලක් ළඟ වගේ එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න කියලා දේශනා කළා. පිනුතුනි මේ ආකාර පහෙන් අපට දක්වන්නේ අපේ හිතට පීඩාව ගෙන දෙන අකුසලය ප්‍රධාන අකුසලයක් වන මේ ද්වේෂය දුරු කර ගැනීම සඳහායි මේ මාවත දේශනා කරන්නේ. ඉතින් මේ වගේ විවිධ අනුශාසනා දේශනා කරද්දී පරිසම්විදා මග්ගයේ මෙත්තා කතාවෙහි දැක්වෙනවා මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ ගුණ හතරම සතර දිසාවට ඒ වගේම විවිධ පුද්ගලයන් අරමුණු කරගෙන වඩන ආකාරය පැහැදිලි කරනවා. මෙන්න මේ ආකාරයට යම්කිසි කෙනෙක් සීල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන මේ මෙත්සිත දිනු කරන දක්ෂණෝතින් ඒකන්දි සංකරිත්වා, ද්විතියන්දි සංහේ වගේ එක දිසාවක්, දෙවනි දිසාව, තුන්වෙනි දිසාව, හතරවෙනි දිසාව, ඉහළ පහළ කියලා මේ දිසා හයට නැත්නම් අනුදිසාත්මක දිසා 10ට කරණිමිත සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට කුඩා සත්ත්වෝ, ලොකු සත්ත්වෝ, ළඟ සිටින, දුර සිටින, පෙනෙන, නොපෙනෙන, ඉපදෙන, ඉපදීමක් බලාපොරොත්තු වන මේ සියලුම ආකාරයෙන් පුද්ගලයන් අරමුණු කරලා පාතියන පා නැති හැම සත්‍යයක්ම අරමුණු කරගෙන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා අපට ටිකෙන් ටික මෙසිත දිනු කරන්න පුළුවන් නම්, ඒක අඛණ්ඩව කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් සිද්ධ වෙනවා. ඒකෙන් ලැබෙන ප්‍රධානතම දේ තමයි බාහිර කෙනා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මත සුවපත් වෙන්න හෝ නොවෙන්න පුළුවන්. නමුත් මේ ආනිසංස ලැබෙන්නේ තමන්ට. ඇතම් කෙනෙක් ප්‍රශ්න කරනවා මෙහෙම මෛත්‍රිය වඩනකොට ඇත්තටම අනිත්‍යයි මෛත්‍රිය වැඩෙනවද එයට සමගි වෙනවද? පින්නතුනි මේකෙන් මෛත්‍රියෙන් වැඩීමෙන් කරන්නේ තමන්ගේ හිතේ ද්වේෂය දුරු කර ගැනීම. තමන්ගේ හිතයි පිරිසුදු කරගන්නේ. තමන්ට මෙහි ආනිසංස ලැබෙන්නේ. මෙත් ආනිසංස සූත්‍රයේ දැක්වෙන විදියට සැපසේ නින්දියාම, සැපසේ අවදි වීම, නපුරු සීන නොපෙනීම, මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම, මේ ආදී සියලු ආනිසංස අනිත්‍යයට නිවේ ලැබෙන්නේ. ලැබෙන තමන්ට. තමන් හිත පිරිසුදු වෙන්න වෙන තමයි මේ දේ තමන්ට ලැබෙන්නේ. පින්නතුනි මේ මෛත්‍රිය සිතවිල්ල ආපු පමණට තමන්ගේ ජීවිතයේ සමස්ත චරයාම වෙනස් වෙනවා පින්නතුනි. මේක තමන්ට ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඉතින් මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් මෛත්‍රී වැඩීමේදී ඕම් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරගත්තේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ දුරු කර ගැනීම. භාගතුන් වහන්සේ ලෝකේ පහළ වෙන විටත් ලෝකේ බොහෝ දෙනෙක් මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා තිබුණා. පංච නීවරණ දුරු කරගෙන බොහෝ කාලයකට බ්‍රහ්ම ලෝකේ යන්නට ධ්‍යාන උපදවාගත්තු අය හිටියා. එතකොට දැන් මෙතෙන් පටන් අපි තේරුම් ගන්නට ඕනේ පින්තුනේ මේ මෛත්‍රිය සහ අනිත් කරුණ අතරින් බුදුදහමේ තියෙන සුවිශේෂත්වය. සාමාන්‍ය කෙනෙකුට පංචශීලය රකිමින් ඒ වගේම යම්කිසි කෙනෙකුට දාන ආදී පින් දහම් කරමින් කිසියම් ප්‍රමාණයකට මෛත්‍රිය වඩන්න පුළුවන් වෙනස් ශාසනයක උනත් නමුත් බුදුදහමේ මෛත්‍රියට වඩා සුවිශේෂ දෙයක්. බුදුදහමේ මෛත්‍රිය විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සංග පරිණාමයෙන් කියලා දක්වනවා. බුදුදහමෙන් පංච නීවරණ ගැන සාකච්ඡා කරනවා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ පංච නීවරණ තාවකාලිකව දුරු කරන්න මාවත කියන දේශනාවකට නෙවෙයි. නැත්නම් පංච නීවරණ විස්කම්බන වශයෙන් කාලයකට දුරු කරලා බ්‍රහ්ම ලෝක යනට මාර්ගය කියන දහමක් විතරක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහමෙන් පංච නීවරණ ඉක්මවලා නීවරණ හයක් විස්තර කරනවා අවිද්‍යා කියන නීවරණයත් එක්ක. මෙන්න මේ අවිද්‍යා නීවරණේ දුරු වනවතින් තමයි පිනතුනේ අර කාමචන්දාදී නීවරණයන් අනුසය වශයෙන් දුරවන්නේ. යථාපි මූලයේ අනුපද්දල්ලේ කින්නෝ විරූපෝ පුනරේව රූහතේ කියලා සඳහන් කරනවා. යම්කිසි ගසක මුදුන් මුල සිඳ නැත්නම් ඒ ගස කැපුවයි කියලා ගහ මැරෙන්නේ නැහැ. මුදුන් මුලක් සහිත ගහ කැපුවත් නැවත ඒක වර්ධනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පංච නීවරණ ධ්‍යාන මට්ටමින් දුරු කරාට කෙලෙස් සම්පූර්ණයම දුරු කරා වෙන්නේ නැහැ. දිට්ඨියනුසය, ඒ වගේම පටිඝානුසය, මානානුසය, රාගානුසය, අවිජ්ජානුසය ආදී මේ අනුසය ධර්මයන් තවදුරටත් ඔබේ සිතේ යටපත් වෙලා තියෙනවා. ඕන වෙලාවක හේතුවක් ඉදුණු ගමන් නැවත ඉස්මතු වෙන්නට පුළුවන්. අන්නේ නිසා තමයි බුදුදහමෙහි මෛත්‍රිය සමතෙන් නවතින්නේ නැහැ. බුදුදහමේ ඇති කරගන්නා වූ සමාධිය සමාධිමත් වෙච්ච හිතින් සමාහිතෝ වික්ඛවේ යථාභූතං පජානාති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතින් ලෝක යථාර්ථය බලන මට්ටමක හිත සකස් කරගන්නටයි මෛත්‍රිය ආදී මේ කමඨහන් තුළින් හිත සමාධිමත් කරගන්නේ. අන්නේ සඳහා ආරම්භයේදීම නිවැරදි දැක්මක් තියෙනට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරන බොහෝ සූත්‍රවල සඳහන් කරන කාරණයක් තමයි සීලංච සුවිසුද්ධං දික්ඛින්ච උජුකා කියලා. සීලය පිරිසිදු වෙන්නට ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියලා. සතිපට්ඨානේ වැඩුවත්, ආරියසංගික මාර්ගයේ වැඩුවත්, පංචශීලය රැක්කත්, මෛත්‍රී වැඩුවත්, මේ කුමන කාරණයක් කළත් සතිපට්ඨානේ වැඩුවත් මේ හැමතැනදීම ආරම්භයේදීම දක්වනවා දැනුමක් සහිතව මේ ගමන පටන් ගන්නට ඕන. ඇයි ඒකට හේතුව? බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ජානතෝ හම් වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මම ආශ්‍රවයන්ගේ ශේඛිරියම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාට දකින කෙනාටද? මේ රාග ද්වේෂ මෝහ ආදී නිසි ලෙස දුරු කිරීම දන්න කෙනාට, දකින කෙනාට. නැත්නම් යෝනිසෝ මනසිකාරයේ නිසිසේ දන්න කෙනාට, දකින කෙනාට. නැත්නම් චතුරාර්ය සත්‍යය, පටිසම්පාදය, හේතුඵල ධම, සමථ විදර්ශනා දෙක මනවින් දන්න කෙනාට තමයි මේ ගමන සම්පූර්ණත්වයට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන මාගේදී පින්නතුනේ තියෙන විශේෂ කාරණයක් තමයි භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. කරණීයමිත සූත්‍රයේත් එක දැක්වෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිං වලට නොවේති, ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච මන දැක්මක් දර්ශනයක් සහිතවයි මේ ගමන තුල අපි යන්නේ. බුද්ධ ශ්‍රාවකයා දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, සමත භාවනාවක් වැඩුවත්, විදර්ශනාවක් වැඩුවත් මේ කුමන කුසලයක් කරත් ඕක කරන්නේ නිවන අරමුණු කරගෙන මන දැක්මක් සහිතව. මොකක්ද මේ දැක්ම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ රූපාදී ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා, සමුදය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම ස්කන්ධ පංචකයේ හටගෙන නිරුද්ධ වීම දකින කෙනා, නැතිවීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. මොකක්ද ඒ දර්ශනය? ඒ තමයි ආර්ය දර්ශනය, ආර්ය න්‍යාය, හේතුඵල ධම, පටිසමුපාදය. ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. මේ ඇති කල්ලි මේ තියෙනවා. හේතු ටික ඇති කල්ලි මේක තියෙනවා. හේතු ගැන ඇති කල්ලි නිරුද්ධ වෙනවා. ඉමස්ස උපාදාය ඉදං උපජ්ජති, ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති. මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා, මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන හේතුඵල සිද්ධාන්තය අපි දකින්නට ඕන. මෙන්න මේක හිතේ තියාගෙන තමයි මේ ගමනේ අපි ඉදිරියට යන්නේ. අන්නේ ගමනේ ඉදිරියට යන කෙනාගේ ලක්ෂණය භාගතුන් වහන්සේ මේ මෙත්ති සූත්‍රයෙන් අප මේ සාකච්ඡා කරන්නේ සංයුත්ත නිකායේ මහවග්ගයේ බොජ්ජංග සංයුත්තේන මෙත්ති සූත්‍රය. මේ මෙත්ති සූත්‍රය තම පැහැදිලිව සඳහන් කරන බෞද්ධ ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා කොහොමද මෛත්‍රී සිතුවිල්ල වඩන්නේ? ඔහු මෛත්‍රී සිතුවිල්ල වඩන්නේ සතේ සම්බොජ්ජංගං සහිතං. සති සම්බොජ්ජංගය ධම්මවිදය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වැඩිම ඉලක්ක කරගෙනයි මේ තැනැත්තා මේ ගමන යන්නේ. අර දෘෂ්ටිින්ද නොපෙමින මේ තැනැත්තා මේ ගමන යද්දී ඒ තැනැත්තා කෙලෙස් පදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් දුරු කිරීම විතරක් නෙවෙයි, මොහු සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහීණ කිරීම, අනුසය වශයෙන්ම රාගාදී අනුසය ධර්ම දුරු කිරීම ඉලක්ක කරගෙනයි ඔහු මේ ගමනට පිවිසලා ඉන්නේ. මෙන්න මේ පිවිසෙච්ච තැනැත්ත විදියට ඔහු මනා ලෙස සීලය පිහිටලා ප්‍රඥාවෙන් සෝභමාන වෙච්ච, ප්‍රඥාවෙන් යුක්ත වෙච්ච සීලයක් රැක්මින් ඔහු හිත සමාධිමත් කරනවා, මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර වඩනවා. වැඩියම තුලින් ඒ තැනැත්තා හිත සමාධිමත් වෙච්ච පමණට ඒ තැනැත්තා අර තමන්ට දර්ශනීය තියෙන නිසා සුතමේ ඥාණයෙන් අසා දැනගත්තෝ ඥානිය, සුතමේ ඥානය හොට තියෙනවා සත්‍ය ඥානය තියෙන කෙනෙක් විදියට මේ තැනැත්තා දැන් සති සම්බොජ්ජංගේ හොඳට සතිය වඩනවා. බොජ්ජංග ධර්මයක් විදියට, බෝධියට අංගයක් විදියට, නිවනට අරමුණක් විදියට, අංගයක් විදියටම වඩනවා. හොඳට සිහිය, කය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ හතර ඉරක කරගෙන වඩනවා. ඒ විතරක් නෙවෙයි, ධම්ම විජේ නිතරම ධර්ම කරුණු මෙනෙහි කරන යෝනිසෝ මනසිකාරයෙන් නිතරම වීරිය තියෙනවා කුසල් දුරු කරන්නටත්, කුසල් දිනු කරගන්නටත්. පීතිය හට ගන්නවා, තමන්ගේ මානසික සතුට, පස්සද්ධිය, සැහැල්ලුව, සමාධිය, හිතේ සමාධිමත් බව, ඒ වගේම උපේක්ෂාව, මේ කරුණු හතර දිනු කරමින් මේ තැනට ඉදිරියට යනවා. එතකොට හෝ මෛත්‍රිය වැඩුවත්, කරුණාව වැඩුවත්, මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණවල කුමන අංගය හෝ ප්‍රගුණ කළත් සතර දිසාවටම මේ සතර බ්‍රහ්ම විහරණ වඩමින් මේ තැනැත්තා දැන් ටිකෙන් ටික කුමක් සඳහා ඉදිරියට යන්නේ? සති සම්බොජ්ජංගේ ආදී බොජ්ජංග ධර්ම වඩමින් යන්නේ. කොහොමද ඒකත් වඩන්නේ? ඒකත් වඩන්නේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සංග පරිණාමී. විවේකී අරමුණු කරගෙන, උදේ කාය විවේකයේ චිත්ත විවේකයේ විතරක් නෙවෙයි උපදී විවේකයන් තරමුණු කරගෙනයි මේ තැනැත්තා මෛත්‍රිය වඩන්නේ, කරුණා මුදිතා උපේක්ෂා වඩන්නේ. ඒ විතරක් නෙවෙයි, විරාග නිසිතං රාගය දුරු කර ගැනීම සඳහායි මේ ගමන යන්නේ. නිරෝධ නිසිතං නිරෝධය දකිමින්, සමුදය වේ දකිමින් මොහොත නැත්තා යන්නේ. වස්සග පරිණාමෙන් නිවන ඉලක්ක කරගෙන නිවනට නැඹුරුවක් කොටගෙනයි මේ තැනැත්තා මේ මාවතේ ඉදිරියට යන්නේ. මෙන්න මේ විදියට දර්ශනයකින් යුතු සීලයක පිහිටලා මෛත්‍රිය ආදී සතර බ්‍රහ්ම විහරණවල හිත සමාධිමත් කරගත්තු තැනැත්තාට ලැබෙන ප්‍රතිඵලය ගැන මෙත්ත සූත්‍රයම සඳහන් කරනවා. මේ මෙත්ත සූත්‍රය දැක්වෙන මේ විස්තරය මජ්ඣිම නිකායේ අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කිසියම් ප්‍රමාණයකට විස්තර වෙනවා. මේ විදියට හිත සමාධිමත් කරගෙන බොජ්ජංග ධර්ම වඩන තැනැත්තාට ඇස්කන්නා සාදී ආයතන වලින් මේ තැනැත්තාට කිසියම් විදියක අරමුණු එන්නට පුළුවන්. ඒ අරමුණු අවස්ථාවේදී අපටිකූලේ පටිකූල සංඥේ ඔහුට නොපිළිකුල් අරමුණක් දැක්කපු වෙලාවේදී, අරමුණු වෙච්ච අවස්ථාවේදී ඒක අවශ්‍ය නම් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කා. දැකපු අවස්ථාවේදී මේ තැනැත්තාට අවශ්‍ය නම් ඒක පිළිකුල් විදියට, ඒක ඇටසැකිල්ලක් විදියට, දෙතිස් කුණපේ විදියට, ධාතු මනසිකාරී විදියට, ආහාරයේ ප්‍රතිඵලයක් විදියට ඔහුට පිළිකුල් විදියට මෙනෙහි කරන්න අවශ්‍ය නම් ඔහුට එහෙම වඩන්නත් පුළුවන්. අනිත් පැත්තට මේ තැනැත්තාට පටික්කෝල අපටික්කෝල සංඥේ විහෙරති. දැඩි පිළිකුල් දෙයක් ඔහු දකිනවා. කෑමක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් දැකන වයසක කෙනෙක් ඔහුට අවශ්‍ය නම් සිහියෙන් නුවණින් ඉඳගෙන ඒ වයසක දුර්වල වෙච්ච කෙනා තරුණ කාලේ ලස්සන රූපේ මෙනෙහි කරලා ඒ තැනැත්තාට උපස්ථාන කරන්න පුළුවන්. හිත යකුසල ස්පර්ශ නොවන විදියට ඔහුට අපටිකූල සංඥා ඇති කරගන්නට පුළුවන් අවශ්‍ය නම් එහෙම කළේ තැනැත්තාට උපස්ථාන කරන්නත් පුළුවන්. තවත් සඳහන් කරනවා අපටිකූලේච පටිකූලේච පටිකූල සංඥේ විහෙරති. යම් කිසි දෙයක් තියෙනවා ඒක එක පැත්තකින් අපටිකූලයි පිළිකුල් නොවන දෙයක් වෙනවා. තවත් පැත්තකින් පිළිකුල්. මේ දෙකම මිශ්‍ර වෙච්ච දෙයක මේ තැනැත්තා කැමති නම් පිළිකුල් විදියට බලන්න ඒකත් ඔහුට කරන්න පුළුවන්. නැත්තම් නොපිළිකුල් දෙය, නොපිළිකුල් බව සහ පිළිකුල් බව දෙකම තියෙන දෙයක පිළිකුල මෙනෙහි කරන්නත් පුළුවන්. තවත් විදිහකින් සඳහන් කරනවා යම් කිසි දෙයක් තියෙනවා ඒ දෙයේ පිළිකුල් බවක් තියෙනවා, නොපිළිකුල් බවක් තියෙනවා. මෙන්න මේ දෙකම ලක්ෂණයෙන් යුක්ත දෙෙහි නොපිළිකුල් බව මෙනෙහි කරන්න අවශ්‍ය නම් ඒක කරන්නත් පුළුවන්. තවත් ආකාරයකට සඳහන් කරනවා තවත් දෙයක් තියෙනවා ඒ දෙයේ පිළිකුල් බවක් තියෙනවා, නොපිළිකුල් බවක් තියෙනවා. මේ පිළිකුල් බව සහ නොපිළිකුල් බව දෙකම තියෙන දේ යොහුට අවශ්‍ය නම් පිළිකුල් විදියට මෙහෙ කරන්නත් පුළුවන්. තවත් ආකාරයකට සඳහන් කරනවා ඔහුට අත්දැකීමක් ලැබෙනවා නොපිළිකුල් බවක් තියෙන, පිළිකුල් බවක් තියෙන දෙකම තියෙන දේවල් මුණ ගැහෙනවා. මේ දෙකේම අවශ්‍ය නම් ඔහුට මේ දෙකම පිළිකුල් සහ පිළිකුල් කියන දෙකම දුරු කරලා මධ්‍යස්ත උපේක්ෂාවෙන් ඉන්න අවශ්‍ය නම් ඔහුට එහෙම ඉන්නත් පුළුවන්. පින්නතුනි මේ සඳහන් කරන්නේ හිත ඉහළටම දියුණු කරගත්තු අනිත්‍ය සංඥාව හොඳින් මෙනෙහි කරපු දිට්ඨේ දිට්ඨ මත්තන් දක්වා හිත මනවින් සිහිය පිහිටුවාගත්තු කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලය. ඔහු තමා රිසිලස තමන්ගේ හිත වසඟ කරගෙන තියෙන්නේ. ඔහුට තමන්ගේ දර්ශනය, තමන්ගේ සංඥාව, පර්සෙප්ෂන් එක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම තමා කැමති විදිහට ලෝකය හසුරවන්න පුළුවන්. කර්මය තුළින් ඔහුට යම් යම් දේවල් එන්නට පුළුවන්. ඇතැමිට ශාරීරික ආබාධුණත් එන්න පුළුවන්. නමුත් මානසික ඔහු කිසි විටක දුකකට පත් නොවන විදිහට ඔහුට ඒ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන්. පින්නතුනි මේක වසර 2500කට අධික කාලයකදී භාගතුන් වහන්සේ දේශනා කරද්දී අද ලෝකයේහි භෞතික විද්‍යාඥයන් ඒ වගේම සත්ව විද්‍යාඥයන් මේක අද ඔප්පු කරලා තියෙනවා. ඇතැමිට අපට බුදුදහමේ වටිනාකම තේරෙන්නේ මේ නවීන විද්‍යාඥයන් බටහිර නැත්නම් යුරෝපේ විද්‍යාඥයන් යම් යම් කරුණු ඉදිරිපත් කරනකොට තමයි අපට බුදුදහමේ ගැඹුර තේරෙන්නේ, වටිනාකම තේරෙන්නේ. ඔබ ඇතැමිට කියවලා ඇති, බලලා ඇති ලිප්ටන් බෲස් වැනි සත්ව විද්‍යාඥයන් ඉදිරිපත් කරන කරුණු. මුලදී හිතන් හිටිය අපේ ශරීරයේ සම්පූර්ණ පැවැත්ම තියෙන්නේ ජීන්ස් මත, නැත්නම් අපේ ශරීරයේ පැවැත්ම පවතින්නේ ඉරණම පවතින සෙල්ස් මත කියලා. කෙනෙකුගේ ශරීරයේ බිලියන 50කට වඩා සෙල්ස් තියෙනවා. මෙන්න මේ සෙල්ස් වල මත තමයි, සෙල්ස් වල පදනම මත තමයි තමන්ගේ කායික මානසික තත්ත්වය හඳා පවතින්නේ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. නමුත් අද මොවුන් ප්‍රකාශ කරන දේ තමයි මේ සෙල්ස් වල, ජීන්ස් වල ඉරණම තීරණය කරන්නේ මේ භෞතික දේ නෙවෙයි, සම්පූර්ණයෙන්ම පර්සෙප්ෂන් එක, සංඥාව, හිතන විදිය කියලා. තමා යමක් පිළිබඳව හිතන ආකාරයට තමන්ගේ සම්පූර්ණ භෞතික ශරීරයේ ස්වභාවය වෙනස් වෙනවා කියලා. එතකොට තමන් හිතන විදියට පින්නතුනේ වෙනස් වෙනවා නම් තමන් හිතන විදිය නිවැරදි විද්‍යාවක් වෙන්නට ඕන. නමුත් අද බොහෝ දෙනෙක් හිතන්නේ කොහොමද මුළු ලෝකයක්ම හිතන්නේ එක්කොලොවක් ඇතයි කියලා, නැත්නම් ලොවක් නැතයි කියලා, ඇත නැත කියන අන්ත දෙක තුලයි ලෝකේ ඉන්නේ. මේ තුල මත තමයි ලෝක විශ්වාසයන් ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් බුදුදහම මේ ඇත නැත කියන අන්ත දෙකේම දුරු වෙලා ඉහළම දර්ශනයක් අපට දේශනා කරන සම්මා දිට්ඨිය තුලින් අන්නේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණට ඒ තැනැත්තා සම්මා දිට්ඨිය නිකන් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒ තැනැත්තා නිවැරදි දහමක් ශ්‍රවණය කරන්නට ඕන. ඒ ශ්‍රුතමවත් ලැබුණු පමණට ඒ තැනැත්තා අපි මුලින් සඳහන් කර පමණට යාගේ සම්මා සංකප්ප, නැත්නම් අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ඇති වෙනවා, මෛත්‍රී සාගර සිටිවිලි ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් ඒ තැනැත්තාගේ හිත දියුණු කරගත්තු පමණට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන්, හේතුඵල ධර්මයෙන් අවබෝධයෙන් ඒ තැනැත්තා අනිත්‍ය සංඥාව වැඩුවටින් හැම මොහොතෙම ස්කන්ධ ආදී මේ ස්වභාවයන් හටගෙන නිරුද්ධ වෙන ආකාරය දැක්වතින් එතැනැත්තා ඉහළම දර්ශනයකින් ඉහළම සංඥාවකින්. සංඥාව මරීචි උපමා සංඥා සංඥාව මිරිගුවක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එහෙම කිව්වයි කියලා හැම සංඥාවක්ම දුරු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ නැහැ. අකුසල සංඥා විතරයි අපි දුරු කළ යුත්තේ. පින්වත්නි, කුසල සංඥා වඩනට ඕන. ගිරමානන්ද සූත්‍රයේ දස සංඥා, අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනිවිරත සංඥා, මේ සංඥා අපි වඩනට ඕන. පින්වත්නි, මේ සංඥා වඩපු පමණට අපට බාහිර ලෝකයේ පිළිබඳව තියෙන අමනාපය දුරු කරගෙන මෛත්‍රී හදවතකින්, මෛත්‍රීන් තෙත්වගිය හදවතකින්, මෛත්‍රීන් ලතෙත් වූ නෙද්දකකින් මුළු ලෝකයන් බලන්නට අපේ නෙද්දක විවර වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රඥාවෙන් බැබලී ගිය මනසකින් ලෝකයේ දෙස බලන්නට අපේ මනස විවෘත වෙනවා. පින්නකින් අපි කොයිතරම් වාසනාවන්තද. එක පැත්තකින් මෛත්‍රිය දිනු කරගෙන ඒ මෛත්‍රියේ ප්‍රතිඵල විදියට සතර බ්‍රහ්ම විහරණම් වඩමින් මේ ජීවිතයේම අපට බ්‍රහ්ම ලෝකයක් කරගන්න මහවත භාගතුන් වහන්සේ දේශනා කළා. එක පැත්තකින් බ්‍රහ්ම ලෝකයක් තුල ජීවත් වෙන අතරේදී අපි ලෝක පැවැත්ම තුල අනිත් පැත්තෙන් ඒ ලෝකයේ ඉක්ම වෙලා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ලෝකයේ තුල ඉඳගෙන ඕනනම් අපට පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර උපදවා ගන්නා ගමන් අනිත් පැත්තෙන් ලෝකෝත්තර සම්මාදිටියෙන් සහිතව අවිද්‍යායත්තේ වාසයස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරෝධ වීමෙන් ලබන සංස්කාර නිරෝධය සහිතව ජරා මරණ නිරෝධය දක්වාම වූ මේ සම්‍යක් ප්‍රතිපදාවට එන්නට පුළුවන්. බුදුහාඳුරු දේශනා කරන ලෝකේ ප්‍රතිපදා දෙකයි තියෙන්නේ. එකක් මිච්ඡා ප්‍රතිපදාව, අනිත් එක සම්මා ප්‍රතිපදාව. මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්. මේක මිත්‍යා ප්‍රතිපදාව ලෝකේ තියෙනවා. අපට ඇතමිට දාන ආදී තින් දහම් කරන්න පුළුවන්. නමුත් අපි තවදුරටත් පුඤ්ඤාවි සංඛාර තුල පමණ නැණ ඉන්නේ. අපි ඒ අවිද්‍යා පත්‍ය සංඛාරාමයි පින්නතුනි. ඒ තුලින් අපි පුඤ්ඤාවි සංඛාර සිදු කර ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන මේ මිත්‍යා ප්‍රතිපදාවෙන් නික්මලා සම්මා ප්‍රතිපදාවට, අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මට්ටමින් නික්මලා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටමින් ජරා මරණ නිරෝධ කරන මට්ටමේ දර්ශනයක් අපි ඇති කර ගන්නට ඕන. ඒ දර්ශනය සඳහා පින්නතුනි, අපි හැම මොහොතෙම අපේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, සම්ඥා අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍ය ආදී වශයෙන් මෙස් කන්නාසාදී ආයතන ගැන, රූපාදී අරමුණු ගැන, චක්කු විඥානාදී විඥාන ගැන අපි අනිත්‍යතාවය නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරන පමණට පින්නතුනි, අපි රූපාදී ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. ඇහැට රූපයක් පෙනුණු ගමන්, කනට ශබ්දයක් ඇහුණු ගමන්ම අපි දක්ෂ වෙනවා සිහිය නුවණ දිනු කරගන්න හැටියට, සති සම්බිජඤ්ඤ වඩන හැටියට පින්නතුනි අපි දක්ෂ වෙනවා මේ හටගත් ස්කන්ධ පංචකයක් කියලා අපි දකිනවා. ඇහැට රූපයක් පේන්න පුළුවන්, කනට ශබ්දයක් ඇහෙන්න පුළුවන්, ඇහැට පේන රූපය දරුව වෙන්න පුළුවන්, අම්ම තාත්ත වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, කනට ඇහෙන ශබ්දය ඔබට අමතන ශබ්දයක් වෙන්න පුළුවන්, ගීතයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම පිටුපස්සේ තියෙන නොපෙනෙන ස්කෙල්ටන් එක, ඇට සැකිල්ල, සැකිල්ල ස්කන්ධ පංචකයක් නේද කියන නුවණ අපට තියෙනට ඕන. ඒ ස්කන්ධ පංචකයේ නුවණ තියෙනකොට අපි දන්නවා මේ ස්කන්ධ පංචකයේ මේ දැන් පේන රූපය ඇත්තටම දැන් පේන දේ නෙවෙයි. මේ රූප ශබ්ද ආදී හඳුනා ගන්නකොට ඒ හඳුනාගත්තේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියලා දකිනවා. අතීත නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් මා මේ හඳුනාගන්නේ කියන අවබෝධය ලැබෙනකොට තවත් ගැඹුරට යනකොට අපි තේරුම් ගන්නවා මේ පංචස්කන්ධය හඳුනාගත්තේ, නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ හඳුනාගත්තේ වර්තමානයේහි ස්කන්ධ හතරකින් කියලා දකිනවා. පින්නොතනි කිසිදාක අපට රූපයට ළඟා වෙන්න බෑ. අපි රූපයක් හඳුනා ගන්නකොට, රූපයක් අත්විඳිනකොට රූපේ නිරුද්ධ වෙලා අවසන්. ඇහැට පෙනෙන රූපේ විතරක් නෙවෙයි, කනට ඇහෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට ලැබෙන පහස, මේ සියල්ලක්ම රූපස්කන්ධයටයි තියෙන්නේ. මේව පින්නොතන අපි අත්විඳිනකොට ඒ මුල් අත්දැකීම දුර වෙලා අපි මනසින් මේක අත්විඳින්නේ. අපි රාත්‍රී කාලේ සිහින දකිනවා පින්නතුනි. අපේ අම්මා තාත්තා සිහිනෙන් දකිනවා, මිය ගිහිපු ඥාතීන් දකිනවා. නමුත් සිහිනේ දකින අවස්ථාවේදී අපට කිසි විටකත් හිතෙන්නේ නැහැ සිහිනයක් කියලා. අපට හිතෙන්නේ මේ දැම් පේන රූපයක් තමයි පේන්නේ කියලා. නමුත් පින්නතුනි, ඒ රාත්‍රී සිහිනේදී අපි පංචස්කන්ධයක් කියලා හිතුවට අපි ඇත්තටම විදින ස්කන්ධ හතරයි. නැත්තම් ආයතන දෙකයි, මන ආයතනයයි ධර්ම ආයතනයෙන් තමයි අපි රාත්‍රී සිහින දකින්නේ. ඒ රාත්‍රී සිහිනෙන් අපි අවදි වෙලා දවල් අපි අවදියෙන් ඉන්නවා. පින්නොතුනේ සෘතම ශ්‍රාවකයෙක් හැර දවල් අවදියෙන් ඉන්න අයත් සිහිනකින් ඉන්නේ. මොකද සිහිනය අපි හිතාගෙන ඉන්නවා දැන් මේ හැට පේන රූපය මන් දකිනවා කියලා. රාත්‍රී අය නම් අනේ බොරුවට, අනේ මුලා වෙලා සිහින දකිනවා මන් නම් හොඳ බුද්ධියකින් ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඇහැට පේන රූපය බාහිර තියෙනවා, කනට ඇහෙන ශබ්දය මේ මොහොතේ මා අහනවා කියලා අපි හුඟක් ආඩම්බරෙන් ඉන්නවා. පින්නතුනේ දවල්ට අවදියෙන් ඉන්න අපි අවිද්‍යා නැමැති සිහිනිය තුළ නිදියගෙන ඉන්නේ. මොකන්ද මේ සිහිනය? මේ මොහොතෙත් අපි පින්නතුනේ ස්කන්ධ හතරයි ඇත්තටම පරිහරණය කරන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා ස්කන්ධ පංචකයක් අපට පනවල තියෙනවා. දැනටත් අපි ආයතන දෙකයි භුක්ති විඳින්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපට ආයතන 12ක් පනවල තියෙනවා. පින්නතුනේ මේක තමයි දවල් සිහිනය. මේ දවල් සිහිනෙනොත් අපිව අවදි කරවන්නටයි අසංඛ්‍ය කල්ප ගණන් පෙරුම් පුරලා දාන ආදී පාරමිතාවන් පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ. අන්නේ වෙන අතිසේ දුර්ලභ දුෂ්කර සමයක ඔබත් මාත් ඉපදෙලා ඉන්නේ. මේ ඉපදුනේ හිතන්නට පීගෙනගෙන ලොකු රටකට ඇවිල්ලා ලෝකෙටම යන්න පුළුවන් වීසා එකක් අරගෙන, පාස්පෝර්ට් එකක් අරගෙන ආඩම්බරෙන් වැඳෙන්නේ ඔබ මෙහි ඇවිල්ලා කියලා. ඒක පින්නතුනේ ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා දෙයක් අපේ ජීවිතවල තියෙනට ඕන. ඒ මොකද්ද? ඒ තමයි මේ සද්ධර්මයේ තුල අපි ඉදිරියට යන්නට ඕන. අපට මේ ඊටාම දුර්ලභව දුෂ්කරව ලැබුණු මේ භාග්‍ය සම්පන්න අවස්ථාවේ මොහොතක්වත් අපතේ නොයන විදියට හැම මොහොත තුළම සිල්වත්ව ඉන්න, පංචශීලිය ආරක්ෂා කරන්න, ඉඩ ලැබෙන හැම අවස්ථාවකදීම කෙරුවන් ඇසුරු කරගෙන දාන ආදී පින් දහම් කරන්න, ගතවන හැම මොහොතක් තුළම පින්නතුනි හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම බුද්ධියෙන් ගන්න ඉහළම ප්‍රතිඵලයේ විදිහට සඳහන් කරන්නේ සමති දර්ශනා දෙක වැඩිම. එක අතකින් සමත කමඨානකින් හිත සමාධිමත් කර ගැනීමත්, අනිත් අතින් ඒ සමාධිමත් වෙච්ච හිතින් සිතේ අනිත්‍යතාවයේ ස්කන්ධාදී ධර්මතාවල අනිත්‍යතාවය බලලා දුකෙන් නිදහස් වෙන මාර්ගය තුළට පිවිසෙනටයි අපි මේ බුද්ධිඵලයක් අද ජීවිතේ ලැබුණේ. අන්න එවැනි භාග්‍යයක් ලැබුව අවස්ථාවේදී පින්නතුනි මේ ලබාගත් ආ වූ දුර්ලභ දුෂ්කර අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵල ලබන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඉතින් මේ මෙත් සූත්‍රයේ අවසානයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, තමා කැමති විදියට හිත පාලනය කරගෙන උපේක්ෂාව හිත පිහිටුවන කෙනා භාවිතේන්ද්‍රිය පුද්ගලෙක් විදියට මේ සසර ගමන නිමාවටපත් කරගන්නට අවශ්‍ය නම් පුළුවන් ඔහුට අර මෛත්‍රිය හරහා සමතේ ඔස්සේ සිට දිනු කරපු කෙනාට. එහෙම බැරි වුණා නම් යම් කිසි කෙනෙකුට ඒ මෛත්‍රිය සාගර සිටවිල්ල තුළින්ම දැඩි ප්‍රීතියෙන් ලෝකයේ තුලත් වාසය කරන්න පුළුවන්. ප්‍රථම ඥානෙ, ද්විතිය ඥානෙ, තෘතිය ඥානෙ ආදී ධ්‍යානෙන් ලබලා හිත සමාධිමත් කරගෙන ඉන්නටත් පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් කරුණා ඥානෙ වඩලා ආකාශ අනංච ආයතන ඥානෙ දක්වාම රූපාවචර මට්ටමත් ඉක්මවලා අරූපාවචර ප්‍රථම ඥානෙට පත් වෙනටත් පුළුවන්. මුදිතා ධානයේ උපවදවලා එතනත්තාට විඥානංච ආයතනයේ දෙවැනි අරූපාවචර ධානයට මට්ටමටත් පත් වෙන්න පුළුවන්. එතනත්තාට අවශ්‍ය නම් තවදුරටත් උපේක්ෂාව දිනු කරලා මේ තැනත්තාට ආකින්චඤ්ඤායතනයේ ලෝකෙ කිසිවක් නැහැ කියන මට්ටමට හිත දිනු කලිනටත් පුළුවන්. මෙන්න මේ මට්ටම දක්වා පින්න තුනි හිත දියුණු කරගන්න ක්‍රමයකොත් ලෝකයේ තුල යම්කිසි ඉහළ ප්‍රතිඵලයක් ලබන ක්‍රමයක් මේ සූත්‍රය තුල දේශනා කළ තියෙනවා. නමුත් අපි බුද්ධ ශ්‍රාවකයන් විදිහට අපි වඩාත්ම පෙළඹිය යුත්තේ ලෝකයේ තුල ඒ ලබා ගන්න පුළුවන් බ්‍රහ්ම විහරණය, බ්‍රහ්ම ඇසුර, බ්‍රහ්ම වාසය ලබා ගන්නා ගමන් ආර්ය පුද්ගලයන් විසින් යහපත් කියලා දේශනා කරපු ආර්ය පුද්ගලයන් අනුගමනය කළ ඒ බුද්ධ ධාතුමාගේ ගමන් මඟ ඔස්සේ ගිහිල්ලා අපේ කෙලෙස් සම්පූර්ණ මනුසේවස්තෙනුත් ප්‍රහිණ කරලා හුදෙක් පංච නීවරණ ධර්ම විස්කම්බන වශයෙන් නෙවෙයි නීවරණ හයම අවිද්‍යා නීවරණය සහිතව සමුච්ඡේද වශයෙන්ම දුරු කරන මට්ටමට අපි අපේ ධර්මඥානෙ දිනු කරගෙන සීල සමාධි ප්‍රඥා දිනු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ ගමන් මාගේදී පින්නතුනේ සුවිශේෂ කරුණක් තමයි සාමාන්‍ය ලෝකයේ තුල මේ ප්‍රතිඵල ගණිද්දී අපට දාන සීල භාවනා කියන සාමාන්‍ය පින්කම් නැත්නම් මෞත්‍යන්ද සැලකීම පංචශීල රැකීම ආදී සාමාන්‍ය ගුණාංග විතරක් අපට ප්‍රමාණවත්. නමුත් අපි යම් ශාන්ත පදයක් කියන මේ නිවන කරා යන ගමන් මාගේදී පින්නතුනේ කරණීය මෙත සූත්‍රය ආරම්භයේ තියෙන සක්කෝ උජෝච සුවචෝච සුවචෝ මුදු අනතිමානී සන්තුෂ්සකෝච සුබරෝච ආදි වශයෙන් පසුගිය දිනක ඔබ ශ්‍රවණය කළ ඒ කරණීය මෙත සූත්‍රයේ ගුණාංග ඔබ තුර හැකිතාක් දුරට වර්ධනය කරන්නට ඕන. මෙන්න මේ ගුණාංග දිනුනොත් තමයි නිසලසම අපට මේ නිවන් මඟ ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ගුණාංගවල ඉහළම අවස්ථාවක් ඉදිරිය දක්වන්නේ නැචගුද්දන් සමාචරයේ කිංචේ යේන විඤ්ඤෝපවදේයෝ නුවණැති සත්පුරුෂයන් විසින් දොස් නගන එක සුළු හෝ වරදක් නොවන විදියට තමන්ගේ චර්යාව සකස් කරගන්නට ඕන. ලෝකෙ අපි දිහා බලාගෙන හිටියත් නැති වුණත් අපේ චර්යාවකින් කිසිදු අකුසලයක් නොවන විදියටම තමන්ගේ චර්යාව තමන්ගේ වචනය පාලනය කරගන්නට ඕන. එහෙම ගමන මඟ පින්න අවංක උත්සාහයක් තියෙන ඒ වගේම සුවච බවක් තියෙන යොමු කළ දෙසවන් තියෙන ඒ වගේම නිපක කියන බුද්ධිය තියෙන කෙනෙකුට තමයි මේ ගමනේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ මෙත් සූත්‍රයෙන් අපි ගන්න ඵලය තමයි එකාතකින් මෛත්‍රිය වඩලා මෛත්‍රිය නොනවති කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණත් වඩමින් ලෞකික වශයෙන් ඉහළම කුසලයේ දිනු කරගන්නා ගමන් අපි ලෝකෝත්තර වශයෙන් අනිත්‍ය සංඥාවෙත් යොමු වෙලා විරාග නිසිත, විවේක නිසිත, නිරෝධ නිසිත, වස්සග පරිණාමී වූ නිවන් මඟ වෙත පිවිසෙනටත් සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වඩලා නැත්නම් සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම වඩලා සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග වඩලා අපි ආධ්‍යාත්මික ගමනේ දිනෙන් දින ඉදිරියට යන්නට අප්‍රමාදීව වීරියෙන් උත්සාහ කරගනිමු. යම් කෙනෙක් මෙලෙස නෝනින් කාලය ගත කරෝති ස්කන්ධ පංචකයේ සමුදේ වැය උදයබ්බේ දකිමින් වාසය කරති එක දවසක් යෝචේ වස්ස සතන් ජීවේ අපස්සෝදයබ්බයන් ඒකාහං ජීවිතංසේ යෝ පසතෝ උදයබ්බයන් කියපු විදියට මේ උදේ වැය හට ගැනීම නිරුද්ධ වීම ඇතිවීම නැතිවීම නොදෙක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ යථාර්ථය දැකලා එක දවසක් ජීවත් වෙන කුතුම් කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ අපි ආයුෂ වැඩි කරගන්න ක්‍රමය. එක දවසක් අනිත්‍ය සංඥා වඩලා අපි වාසය කළොතින් අපේ වයස අපි අවුරුදු 100කින් වැඩි කරගත්ත වෙනවා. එහෙම වුණත් අපි අන්තිම මොහොතේ කලබල වෙන්නේ දවසකින් දෙකකින් මරණය කල් දාගන්න. අපි කලින් මේකට සෝදානම් ගලෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෛත්‍රිය වඩන කෙනා සුවසේ ජීවත් වෙනවා. සුසුකං වත ජීවාම බේරිනේ ස්වාවේරිනෝ බේරිනේස් මනුෂ්‍යසෝ විහරාමා වේරිනෝ. වෛර කරන මිනිසුන් අතරින් මෛත්‍රිය සාගත හිතක් හදාගෙන උදෙක් තමන්ගේ නිවසේ ඇති විතරක් නෙවෙයි මුළු ලෝකයක් වෙත මෛත්‍රිය වඩමින් මෛත්‍රියෙන් උතුරා ගිය හදවතකින් ප්‍රඥාවෙන් බැබළී ගිය මනසකින් වාසය කරන්නට මේ තැනැත්තා දක්ෂ වෙනවා. එක පැත්තකින් බ්‍රහ්ම විහර වඩමින් බ්‍රහ්ම ලෝකයක් බවට පත් කරගෙන මේ ලෝකයේ අනිත් පැත්තෙන් ආර්ය උතුමන් චින්තනය දිනු කරපු විදියට හිත දිනු කරගෙන ආර්ය උතුමන් සමග වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එනිසා මේ ලෝක දෙකම ජයගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ. ඉතින් මේ මාර්ගය ඉදිරියට යන්නට අපි දිනෙන් උත්සාහ කරමු. ඒ සඳහා ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතීන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්නතුන්ට ප්‍රශ්නේ මහන තියනවා නම් ඒකටත් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අපේ දීපාණි අහනවා අපේ නෝනා මේ පේන්න සත්තු කියන්නේ දැන් මේ මේ කර්ණීයමිත සූත්‍රයේ මේ බැක්ටීරියා වෛරස් කියන දේ කතා කරන්නේ කියලා. එහෙම අපිට ගන්නත් පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් දැනට ඇසට නොපෙනෙන තමන්ගේ විෂයපතෙන් දර්ශනපතෙන් ඈතින සත්වයන් එහෙමයි. එහෙම ගන්නත් පුළුවන් පොළොවේ යට ඉන සත්ව හිම ඉනවනේ. එහෙමයි. මම හිතන්නේ ඒක තමයි වැඩිපුර සාධාරණ වෙන්නේ අපි හැමෝටම. මොහොතේ ගලේ යට ඉන සත්ව ඉන්න මහසී ගලේ යන සත්ව වෙනවා. අපේ දර්ශනපතෙන් ඈත ඉන්න සත්ව ගැන අපිට හිතන්න පුළුවන් දිව්‍ය ලෝකේ ඉන සත්ව ඉන්න මේ වගේ සත්ව ප්‍රේත අනුභූතියන් අපිට නොවෙන සත්වයන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මේකට මෙයා කරන්නේ කර්ණීයමිත සූත්‍රයේ ඇත්තටම දැන් අන්තිමට කියනවානේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනෙන් සම්පන්නව කාමේසු විනිජ ගේදන් කියන්නේ පුන්ති තුරේ කියන අයන්නේ නැහැ කියලා අවකෝෂ කරේ. ඒතකොට කියන්නේ ඒ කර්ණීයමිත සූත්‍රයේ ප්‍රතිපදාව නැත්නම් ඒකත් එක්ක අනිත්‍ය සංඥා වැඩිම නේද කියලා දිට්ඨිංච අනුපගම්ම සීදනවා කියලා ඇත්තටම තමයි දර්ශනයේ සායනපේ කර්ණීයමිත සූත්‍රයේ මුල් ගුණාංග ටික සත්ව වූජුජ සූජුජ කියන තැන ඉඳලා නැච බුද්ධන් සමාචරයකින් තියෙන විඤ්ඤෝ පරිඋපදියෝ දක්වා ඒ ගුණාංග 15යි තුවන්නේ සීලයට. එහෙමයි. ඊළඟට සත්තුන්ට මෛත්‍රී වඩන්න සබ්බේ සත්ත බාන්දු සුගිතත්තා කියන ඒ කරුණ ටිකට අදාළ මැද තියෙන ගාථා ටික සමාධිය යන්නේ. එහෙමයි. එතකොට අන්තිම කොටස ප්‍රඥාවට යන්නේ. එහෙමයි. එතකොට සීල සමාධි ප්‍රඥා කියන තුනම ඒ සූත්‍රය තුළ විස්තර වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අන්තිමට කියන ප්‍රඥාව කොහොමද එතන ප්‍රඥාව විස්තර වෙන්නේ? ප්‍රඥා ඒක එක පැත්තකින් සුතමේ ඥාන විදියට මේ හේතුඵල ධර්ම අසහා දැනගන්නට ඕන. එහෙම. දැන් මං අහන ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රයේ ප්‍රඥාව විස්තර කරන්නේ නැහැ එතන මම හිතන්නේ. සූත්‍රයේ කෙටියෙන් විස්තර කරන්නේ නැත්තේම. දිට්ඨිංච අනුපගම සීලවා කියන්නේ සම්පූර්ණයෙන්ම පරිසම්පාදේ විස්තර කරන්නේ එතන. එහෙම. සම්මාදිට්ඨිය ගැන මම හිතන්නේ. ඒ කියන්නේ ඇත්තේම දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ සූත්‍ර විස්තර කරලා තියෙන කෙටියෙන්. එහෙමයි. ඒ කෙටියෙන් විස්තර කරන්නේ ඒ අහන කෙනාට කෙටියෙන් කිව්වහම දන්න උද්ගලිකන්න පුද්ගලයා කියලා හිතියි. ඔවුන්ට කෙටියෙන් කාරණයක් කිව්වත් තේරෙනවා. දැන් සෝපාක කියලා අපි හිතන්නේ නෝගත් පොඩි ළමයෙක් කියලා නේ හිතන්නේ නේ. එහෙමයි. සෝපාකට ඒක නාමකින් කියලා ඇහුවට පස්සේ ඔහු සබ්බේ සත් ආහාර ටික කියලා කිව්වේ. ඔහුගේ ඉතිරිය ප්‍රඥාවක් තිබුණේ. එහෙමයි. දැන් අපි එක මොකක්ද කියලා ඇහුවොතින් එකට දෙකයි කියලා කියන සමහර විට. එතකොට එදා ඊය ධම්මා හේතුඵවවා කියන ගාථාව අහපු ගමන් ගාථාවේ මුල් පද දෙක අහනකොටම ඒ උපතිස්ස පරිබ්‍රාජකයා නැත්තම් සරුත් හාඳුරු සෝවන් වුණා. ඒ තරම්ම ඔවුන්ට ගැඹුරෙන් ඒ කෙටියෙන් කියන දේ විසඳා ගන්න තරම් ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව මේ ආත්මේ තරක් නෙවෙයි සසලින් දිනු කරගෙන ආපු ප්‍රඥා ඉන්ද්‍රිය තිබුණා. ඉතින් එහෙම නැති අය හැටියට අපට හැමතැනින්ම කරුණු අරගෙන විග්‍රහ කරගන්න වෙනවා. මුළු ත්‍රිපිටකයේ තුලින්ම විවිධ තැන් වලින් ඒක සඳහා තමයි අපට කල්‍යාණ මිත්‍රයන් අවශ්‍ය වන්නේ. එහෙමයි. අපට අද දවසේ සූත්‍රයන් දෙකක් විතරක් කියවල ප්‍රමාණවත් නැහැ ඇත්තෙම. එහෙමයි. ඔව් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සූත්‍රයක් එක ගාථාවක් එක පදයක් අහලා සෝවාන් වුණා අරහත් භාවයට පත් වුණා අපටත් එහෙම ඇති කියලා කෙනෙක් හිතනවා නම් ඒක හැමදෙනාටම වෙන දෙයක් නෙවෙයි. ඒක සුවිශේෂී පුද්ගලෝ ඉන්න පුළුවන්. නමුත් සමස්තය ගත්තොතින් මෙවැනි කාලයක අපට හුඟක් දේශන අහන්නට වෙනවා. හැබැයි අහන දේශනා කොයි තරම් දුරට දර්ශනීය සහිත දේශනාද කියන එක ගැන අපි බුද්ධිමත් වෙන්නටත් ඕන. එහෙමයි. දැන් බාහ්‍ය දාරු චේරියට දිත්තේ දික්තමත්タン කියලා කිව්ව ගමන් ඔහු rahat වුණා. එහෙමයි. එතකොට දිත්තේ දික්තමත්タン කියලා අද කිව්වොතින් අද අපි මේ වචනේ කොයි තරම් අරගෙන අහලා තියෙනවද? එතකොට අන්නේක තමයි වෙනස. ඒ කැටියෙන් කියන දේ විස්තරාත්මකව තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් එකලයිට තිබුණා. ඉතින් දැන් කරණීයමිත සූත්‍රය වුණා සම්පූර්ණ මියෝනාග විස්තර වෙනවා. ඒක කැටියෙන් බුද්ධියම හොකරාගිය කෙනාට ඒක විස්තරාත්මකව තේරෙනවා. සාමනසෙ දිත්තේ දිටපත් වත්තක් කොමල මතක් කරේ. දැන් ඔය මාළුන්ක පුත් සූත්‍රේ ගොඩක් අය කියන මාළුන්ක පුත් මහරත්න ස්වාමීන් වහන්සේ කියන කියපු ගමන් තේරුණා කියලා. ඔබ වහන්සේ මන් දන්නව ත්‍රිපිට ගොඩක් දන්න කෙනෙක් කියලා. ඒ මාළුන්ක පුත් සූත්‍රය තව ගොඩක් තියෙනවා. එකතරක බුදුහාමනට චෝදනාවක් කරන්න ඔය ස්වාමීන් වහන්සේමද? අර එකතරක බුදුහාමනට චෝදනාවක් කරන්නේ ඔබ වහන්සේ මට කියන්නේ ඕන දෙවිද කියලා කරන්නේ කියලා. ඔව් මට ඒක හරියටම විස්තරාත්මකව දැන් කියන අමාරුයි. මම එහෙමනම් පස්සේ බලලා හොඳට පැහැදිලි කරන්නම්. දැන් මම කියුවේ දැන් බුදුහාමුදුරුවෝ අර මුලින්ම මාළුන්ක පුත් සූත්‍රය යන්න පොඩි ෂැල් එකක් අරිනවානේ මේ වයසට ගිහිල්ලා ඔබත් ඔක අහනවා මම මොකද තරුණයිට කියන්නේ කියලා. මට ඉතින් බුදුහාමුදුරුවෝ එතන ඒ කියන්නේ අර ඒ ඇටිටියුඩ් එක නිසා වෙන්නේ නැති කියලා හාමුදුරුවෝ කිවිච්ච. ඕරේ විවිධ අවස්ථාවල සමහර අවස්ථාවල ඒකාංශික අපට තේරුම් ගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න ඕනේ. ඔව් සමහර අවස්ථාවල එයාට පාඩමක් ඉගෙන ගන්නත් ඒක කියනවා. සමහරට මේක අවස්ථාවකදී බුදුහන් ළඟට ආපු පිරිසක් අර කෑ ගහගෙන ඉනකොට පිටත් කළා හැරියන්නේ බලන්න එන දුන්නේ නැන්නේ. මොකක් ස්වාමීන් වහන්සේ සූත්‍රය ඔය කියත් සරුවත් මුගලන් හාමුදුරුවෝ දෙන්නත් එක පන්නපු සූත්‍රය ඔය කියන්නේ ශ්‍රාවක පිරිසක් ඔය ආපු අවස්ථාවේදී ආලා ප්‍රතික්ෂේප කළා. නමුත් ඒ ප්‍රතික්ෂේප කිරීමම යාට අවවාදයක් වුණා. එහෙම පස්සේ අය ධර්මාවබෝධයට පත් වෙලා බුදුහාමුදුරුව හමු වෙන්න ආවා. එහෙමයි. ඉතින් සමහර දේවල් ආවාදාත්මක ස්වරූපයෙන් තමයි දීලා තියෙන්නේ. එහෙමයි. සමහර ඒවා කෙලින්ම හදන්න බැරි පුද්ගලයන්ට මෝග පුරුෂ කියලාම කියපු අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තෙම ඒ හරියට සූත්‍රය බලලා තමයි අපට ඇත්තෙම කියන්නට ඕන එක. එහෙමයි. හැබැයි අපි ආදුනේ මෝග පුරුෂ කියලා කිව්වත් දැන් ওই බද්දාලි සූත්‍රයේම තියෙන බද්දාලි හාමුදුර පස්සේ රහත් වෙනවා නේද? අර මුලින්ම මෝග පුරුෂ කියලා කිව්වට මගේ තේරෙන්නේ කියන්නේ එතන සමල්ලාට හදාගන්න මිසක් ඒක බුදුහාමුදුරු දන්නව හැබැයි නේද? ඔව් සමහරට ඒක හදාගන්න කියපු අවස්ථාවේදී තියෙන සමහරට හදන්න බැරි ඔය අසදම සාරති වගේ අර නසනවා කියලා පුද්ගලයන් කියනවනේ සම්පූර්ණයෙන් බැහැර කරන පුද්ගලයන්. එහෙමයි. ඒ වගේ තැන්වලින් සමහර අය සම්පූර්ණයෙන්ම අයින්ම කළා. එයාට ඒ කියන්නේ මේ ජීවිත කාලෙම බැරි අය වුණනේ. එහෙමයි. ඒ වගේ තැන්වලදී. එහෙමයි. දැයි තවත් ප්‍රශ්න අහන්න ඉන්නවා නම් ප්‍රශ්න අහන බබ පෙන්නලවන්න. ස්වාමීන් වහන්සේ මේ දීපාණගේ ප්‍රශ්නයක් අහලා මම අහන්නේ. ඒතර කාමීසුරේ ඇත්තෙම කාමේසු විනය ගේදන් කියන්නේ එතන කාම ලෝක ඉක්මවලා කියන එක. මේ කර්මයේ සුත්‍රයේ අවසානයේ කියන්නේ ආ කාම ලෝකෙට නැවතෙන්නේ නැහැ කියලා. මල්කුසකට එන්නේ නැහැ කියන්නේ ඒක නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම රහත් වෙන්න පුළුවන්. නැත්නම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අනාගාමී වෙච්ච තැනත්තාගේ ධානාංග පිහිටනවනේ. එහෙමයි. ඒ තැනත්තාගේ පංච නීවරණ දුරු කළ තියෙන ඒ තැනත්තා නැවත කාම ලෝකෙට එන්නේ නැහැ. එම කාම ඡන්දේ නැත්තම් කාම රාගය දුරු කළ තියෙන්නේ කාම ආශ්‍රව. නමුත් ඒ තැනත්තාගේ තව දුරටත් තෘෂ්ණාව තියෙනවා. එම අනුසේ වශයෙන් ඒ තැනත්තා නැවත ඉපදෙනවා. එමයි. ඒ තැනත්තා නමුත් කාම ලෝකෙට එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ තුලදී ඉතුරු මාර්ග වලටපත් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ ඒ වගේ තමයි රොබොන්ස්කි පොර ස්කන්ධ හතරක් පරිහරණය කරන කට්ටිය නේද? රූප ස්කන්ධයෙන් වෙන් වෙච්ච කට්ටිය නේද? බ්‍රහ්ම ලෝකේ නැත්නම් ස්කන්ධ පංචකෙම පරිහරණය කරන අය. රහතන් වහන්සේ තමයි ස්කන්ධ පංචකය හෝ හතර කියන එක ඇත්තෙම ඒක මානසිකව තීරණය වෙන දෙයක් නේ. එහෙමයි. ඒක භෞතිකව බලන කෙනෙකුට පේන දෙයක් නෙවෙයි. එහෙමයි. රහතන් වහන්සේ හෝ අනාගාමී කියලා කියන්නේ ශරීරයකට නෙවෙයි. ඒ චින්තනයකට, ඒ හිතන විදියට. ඒ අකාමකට මේ කියන්නේ බාහිරයෙන් කාමය අල්ලන්න යන්නේ නැහැ නේද? ඒ කියන්නේ බාහිරය දකින්න නැති නිසා කාමය අල්ලන්නේ. අනාගාමී තැනත්තාත් ඇත්තෙම ස්කන්ධ පංචකයම තමයි පරිහරණය කරන්නේ. එහෙමයි. රහතන් වහන්සේ ගත්තත් අතීත කර්ම විපාක විදියට අර පටිසම්භිදා මග්ගේ චර්යානානත් ඥානෙ දක්වන විදියට ස්කන්ධ පංචකයක් ඔහුට ලැබෙනවා අතීත කර්ම විපාක විදියට. එහෙමයි. නමුත් තමන්ගේ ළඟේ ප්‍රඥාව තුළදී ස්කන්ධ හතරකින් ඒ ලෝකේ දකිනවා. එහෙමයි. ඒකෝ යා කාම නිරෝධ කරන කන්පත් ස්වාමීන් වහන්සේ. මොකද්ද? ඒ කාම ලෝකෙ මිදෙනවා. ඒ කියන්නේ කාමාශ්‍රව ගෙවනවා කියන්නේ කාමාශ්‍රව. ඔව් කාම කියන්නේ කාම භූමියෙන් නික්මෙනවා කියන එක. එහෙමයි. පංච නීවරණ වලින් දුර වෙනවා කියන එක. නීවරණ මට්ටමේ කාම ලෝකයේ මට්ටමේ කාම භූමිය ඉක්මවනවා. එහෙමයි. ඒ කියන්නේ සතර පාය මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක හයම මට්ටම ඉක්මවන කියන එක එතන කියන්නේ. ඔව්. ඒක ස්වාමීන් කොහොමද ඉතර කාම භූමිය මිදෙන්නේ එතකොට? කාම භූමිය මිදෙන්නේ අනාගාමී තලයටපත් වීමත් එක්ක මොහුගේ ධානාංග පිහිටනවා. ධානාංග කියන්නේ ඒක තමයි. ඒක රූපෙ පිළිසි දැන් ඔය මේ දැන් බුදුහාමරම කියනවානේ මේ කායනුපස්සනාවේ කෙරෝල කියලා ඔය කාම ලෝකයේ මිදීම කාම භූමියේ මිදීම ඒ කියන්නේ රූපෙ පිළිසි දැකීම. රූපේ පිරිසිදු දැකීම කාම භූමියෙන් ඉක්ම වීමක් කියලා යම්කිසි මට්ටමක අපිට කියන්න පුළුවන්. හැබැයි ඒකෙත් තියෙනවා මට්ටම්. දැන් මාර්ගඵල නොලබ කාම භූමියෙන් ඉක්මනට ඉන්නවනේ. ඔව් ඒ කියන්නේ ඒක තමයි ශාසනවල හෝ බුද්ධ ශාසනය තුළම නීවරණ ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහීණ කරලා කාම භූමියෙන් ඉක්මනට ඉන්නවා. එහෙමයි. ඒක తాවකාලික తత్వයක්. ඒ තනුසේ වශයෙන් තියෙනවා. විස්කම්බර මට්ටම. නමුත් බුදුදහමෙන් කියන්නේ සමුච්ඡේද වශයෙන්, ඒ කියන්නේ රහත් භාවයේදීම සමුච්ඡේද වශයෙන් සම්පූර්ණ ප්‍රහින වෙනවා. ඊට කලින් විස්කම්බන වශයෙන් අනාගාමී කෙනත් දුරු කළ තියෙන්නේ. නමුත් ඔයගේ ditthi සංයෝජනේ ditthi අනුසේ සම්පූර්ණම දුරු වෙලා. එහෙමයි. ඔහුගේ සීලබ්බත පරමාස ආදී දුරු වෙලා. නමුත් තවදුරටත් රූප රාග අරූප රාග ආදී සංයෝජන ධර්ම තියෙනවා. ඒ තැනත්තා නැවත ඉපදෙනවා. නමුත් කාම භූමිය ඉක්මවල තියෙන්නේ කාම භූමිය කියන්නේ ස්ථානයක් නෙවෙයි මානසික ස්වභාවයක් කියන එක. කාම භූමිය නැද්ද? කාම භූමිය මට තේරෙන ස්වාමීන් වහන්සේ දැන් අපිට සමාන මම මගේ මිනිස්සුර කරාද? ඒ කියන්නේ දැන් ඔය අපි දැන් ඔය ලෝකේ මේ අපි ලෝකේ කියන එක අපි පරිදි කියන වචන කියන්නේ මේ ෆීල් වෙනකොට කියන්නේ කෙනෙකුට ෆීල් වෙන්න පුළුවන් මේ ලෝකේ කියන එක බාහිර තියෙන දෙයක් කියලා. හැබැයි තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ඔක වේදනා සංඥා නිසා ලෝකේ පවතින අපි ලෝකේ දකින්නේ වේදනා සංඥා අරහා කියලා. ඒ කියන්නේ අපිට අපි ලෝකේ කියන්නේ අපි ගන්න වේදනා සංඥා වල එකතුවක් නේද? බොහොමලා ඉස්සලා කිව්වේ අර අපි දකින්න කොට රූපය අතීතේ වල ඉවරයි කියලා. ඒ අපි වර්තමානයේ කියන්නේ සංඥා ලෝකයක් නේ. ඒකෝට එතන ඒ අවබෝධයෙන් දොතන ඔය අනාගාමිකේන රූපෙන් මිදලා කියන්නේ ලෝකේ අතාරින්. අනාගාමිකේන යම්කිසි මට්ටමකින් ලෝකයේ තුලින් ඉක්මෙලා ඉන්නවා. හැබැයි ඔහුගේ තවදුරටත් අසීමාණයේ කියන එක තියෙනවා. තියෙනවා. එහෙමයි. ඒක හරියට. තමන් ඇතේ කියන බව තවදුරටත් තියෙනවා. ඔහුගේ දිට්ඨිමත්ත්වයේ සංයෝජන දෙක දුර වෙලා තියෙනවා. එහෙමයි. හා රූපං අත්තෝ සමනපාසති රූපවන්තං වාත්තානං ආදි වශයෙන් කියන විෂයාකාර සක්කා දිට්ඨි දුරු කරගෙන තියෙන්නේ. ඒත් වර්තමානයේ තුල තවදුරටත් තමන් ඉන්නවා කියන අසීමාණ ඔහුගේ තියෙනවා. ඒ වගේම මාන අනුසය තියෙනවා. සාමාන්‍ය ඕලාරිකයගේ මට්ටමෙන් නෙවෙයි. අනුසය මට්ටමෙන් තවදුරටත් තියෙනවා. ඒ සංයෝජන ටික දුරු කිරීම සඳහා ඉදිරිද හෝ සවදොරටත් ස්කන්ධ පංචකයේ සමුදේවය බලමින් ඉන්නේ. එහෙමයි. ඒතකොට සමහරවිට දැන් වාස් කිව්වේ දැන් ඔය අස්මිමානි කියන එක විඥානීය බසගත්තාම අස්මිමානි ඇති වෙන්නේ. ඒ විඥානීය තිතියක් වෙනවනේ ඔය රූප වේදනා සංඥා සංකාර කියන හතරටම නේද? එතකොට එතන රූපය ඕනේ නැහැනේ විඥානි බසගන්න. ඇත්තෙම විඥානීය තිතියක් සාමාන්‍ය ඕලාරික මට්ටමේ නැතුණාට රහත් වෙනකම් තියෙනවා. තියෙනවා එහෙමයි. ඔව් ඒ විඥානක් තිතිය ටිකෙන් ටික ඒකේ රළගතිය තමයි අඩු වෙන්නේ. රහතන් වහන්සේ තමයි සම්පූර්ණ වශයෙන්ම අනිත්‍ය වශයෙන් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරලා ශුන්‍ය වශයෙන් අපහිත වශයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන වාසය කරන රහතන් වහන්සේ. එතකන් අනාගාමී උත්තමය තුලත් යම් මට්ටමකින් එක තියෙනවා. හොඳයි පින්නතුනි අපි අදට මෙතනින් ආලේ නිමාටපත් කරන තවත් වෙනත් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අත උස්සලා දෙන්නලෝ නම් අහන්න පුළුවන්. හොඳයි වෙනතෙන අද අප සාකච්ඡා කරේ සංයුතනිකායේ මහවග්ගයේ බොජ්ජංග සංයුත්තේ ඇතුළත් වෙන මෙත්ත සූත්‍රය. බුදුදහමේ මෛත්‍රියත් අනිසාසනන මෛත්‍රියත් අතර වෙනස බුදුදහමේ තියෙන මෛත්‍රිය විවේකනිසිත, විරාගනිසිත, නිරෝධනිසිත, ඔස්සග පරිණාමී සහ අනිත් පැත්තෙන් සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්මයන් ස්පර්ශ කරමින් ලබන මෛත්‍රියක් බුදුදහමෙන් කියන්නේ. ඒකට හේතුව තමයි බුදුදහමේ ප්‍රතිපත්ති මාලාව පුරණ කෙනා නිතරම හේතුඵල ධර්ම ගැන සුතමේ ඥාණයෙන් දැනගෙන තමයි මේ ගමන ඔහු ඉදිරියට යන්නේ. ඉතින් එහෙම යන තැනැත්තා විදියට ඔහු මගේ සලකනු හොඳින් දැනගෙන තමන්ගේ අවසාන ඉලක්කය විද්‍යා විමුක්තිය ඉලක්ක කරගෙන තනෝ ගමන යන්නේ. ඊට මේ පිටෙන් තියෙන ওই මහා සාරෝපම සූත්‍ර වැනි තැන්වල දක්වන විදියට හරියට අරටුවක් සොයාගෙන යන කෙනෙක් ගහේ එළය ආදී කොටස් දැක්කත් ඔහු සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහු අරටුව කරාම යනවා. අන්නේ අරටුව කරාම යන ගමන තමයි විද්‍යා විමුක්තිය කරා යන ගමන. නැත්තම් අවිද්‍යාව අනුසේ වශයෙන්ොත් ප්‍රහින කරන මට්ටමට යන ගමන. එක පංච නීවරණ දුරු කිරීම මට්ටමෙන් නොනවති අවිද්‍යා නීවරණයක් දුරු කිරීම මට්ටමට යන ගමනක් තමයි මේ ගමන විදියට භාගතුන් වහන්සේ විස්තර කළේ. ඒ සඳහා එක පැත්තකින් සුතමේ ඥානය අපට තියෙනට ඕන, සත්‍ය ඥානය උපදවාගෙන කෘත්‍ය ඥානය විදියට සතර සතිපට්ඨානය තුළ අපි අඛණ්ඩව වාසය කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම කෘතඥානය විදියට විමුත්තස්මින් විමුතුමිති ඥානං කියපු විදියට සම්මා දිට්ඨියෙන් ආරම්භ වන ආරස්ඨංග මාර්ගයේ අවසානයේ තව කරුණු දෙකක් එකතු වෙනවා. සම්මා ඥාන සංයම්මා විමුක්ති කියලා ඒ මට්ටමටත්පත් වෙලා තමන් මිදිනු කියලා ඥානයටත්පත් වෙලා මිදිච්ච බව දැනගන්නකින් මේ ගමන නිමාවටපත් කරනවා. ඒ තැනැත්තා සෝපතිශේෂ නිර්වාණ ධාතුව විදියට මේ ස්කන්ධ පංචකය සහිතව ස්කන්ධ සහිතව නිවනටපත් වීමකටපත් වෙලා තවදුරටත් ජීවත් වෙලා පරිණිවරණය සමගම අනුපතිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙනවා. ඉතින් මේ ගමන තමයි භාගතුන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන් මගේ දිනෙන් දින ඉදිරියට යන්නට අප උත්සාහ ගනිමු. ඒ සඳහා පින්තුන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මියගිය ඥාතීන්ටද දෙවියන්ට අනුමෝදන් වේවා කියලා අපි සාදෝ කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා